සම්පූරිතා පමිත පාර නිතා බලේන විද්ධන්තියෝ කිල කිලේස සමෝල ජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්සච සංඝංසති නමෝ තස්ස තේ සංතින්නම් නමෝ නමෝ මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලද දුර්ලභ අවස්ථාවෙහි මා ලැබුවා වූ උතුම් මිනිසත් භවය සහ දුර්ලභ මනුසාත්ම භවය ගැන මම බෙහෙවින් සතුටටපත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය පවතින සමයක අංගපසංග විකලත්වයක් නොමැතිව මනා බුද්ධියකින් යුතුව සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් සහිතව පින්වන්ත දෙමව්පියන්ගේ දරුවෙක් ලෙස මෙලව ජනිත වීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටටපත් වෙනවා. සම්බුද්ධ ශාසනය තුළ මට ලැබුණු මහාර්ග රත්නයන් තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන මොහොතක් පාසා මගේ සිත නිවි සැනසී යනවා. උන්වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මගේ හදවත නිවි සැනසී යනවා. ඒ ධම්මගොස්සේ පියවර තිබුවා වූ සරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහත් උතුමන්ගේ ගුණකඳ සිහි කරන විට මගේ ජීවිතයට ආලෝකයක් සපයනවා. මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආලෝකය සහිතව ලැබුවා වූ දුර්ලභ මිනිස්සාත්න භාවය ෂණ සම්පත්තිය උපයෝගී කරගෙන මා දිනෙන් දින සදහම් මාවතේ ඉදිරිය බලා පියවර නගනවා. මා දහමින් ඉදිරියට යන අතරින් මා වටා සිටින ඥාතීන් හිතවතුන් හැම දිනාටම මේ සද්ධර්මයේ ආශිර්වාදය ලබා දෙමින් ඔවුනොත් මට හැකි පමණ දහම තුළට නැඹුරු කරවමින් ඔවුන්ගේ සිස්සතන් නිවමින් දිනපතාම මා සදහම් මගේ ඉදිරිය බලා පියවර තබනවා. දිනපතාම සිදු කරන්නා වූ දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් මට ඒ සඳහා ආශිර්වාදයක් වේවා. මා ලබාගත්හා වූ උතුම් කල්යාණ මිත්‍රත්වයේහි ආනිසංසයෙන් මට නිරතුරුව සද්ධර්මය ලැබේවා. යහපත් ආදර්ශ මට ලැබේවා. සතං සමාගමෝ හෝතු. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඒ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමි. ඒ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමස්කාර කරමි. ඒ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමස්කාර කරමි. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. බුදු රුවන සරණ යමි. සදහම් රුවන සරණ යමි. මහ සංඝ රුවන සරණ යමි. ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි. දෙවනුවද බුදු රුවන සරණ යමි. සදහම් රුවන සරණ යමි. මහ සංඝ රුවන සරණ යමි. තතියංති බුද්ධං සරණං ගච්ඡාමි. තතියංති ධම්මං සරණං ගච්ඡාමි. තතියංති සංඝං සරණං ගච්ඡාමි. තෙවනුවද බුදු රුවන සරණ යමි. සදහම් රුවන සරණ යමි. මහ සංඝ රුවන සරණ යමි. සාදු සාදු සාදු. පංචශීලය. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරං වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. කාම මිත්‍යාචාරයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. මද්ද්‍රව්‍ය හා මත්පැණෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. මේ උතුම් තිසරණය පංචශීලය මට මගේ දිවි ගමනට ආශිර්වාදයක් වේවා. ආලෝකයක් වේවා. රැකවරණයක් වේවා. දිනෙන් දින මා තුනුරුවන වෙත සමීප වෙනවා. දිනෙන් දින මා පංචශීලයෙන් ශක්තිමත් වෙනවා. අටසිල් දසසිල් ආදී උසස් සීලයන් වෙත මම කෙමෙන් පියවර තබනවා. ඒ සඳහා මට බුද්ධ රත්නය ආශිර්වාදයක් වේවා. ධර්ම රත්නය ආශිර්වාදයක් වේවා. සංඝ රත්නය ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු. බුද්ධ වන්දනා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අරහං ආදී ගුණේ යුක්ත ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා සරණ යමි. මගේ වන්දනාව උන් වහන්සේට හිමි වේවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව ඉහළටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. සසර අනාදිමත් කාලයක් ලෝක සත්‍යා සසර කර්තෘන් එතර කරවීමේ කරුණාධ්‍යාසයෙන් දානාදී සමතිස්සක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා අතිශය දුෂ්කර ගමන් මාර්ගයක වැඩම කළ උන්වහන්සේ තුළ අප්‍රමාණ ගුණයන් පැවතියා. තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කල්පයක් තුළ වුවද දේශනා කොට අවසන් කළ නොහැකි පරිදි උන්වහන්සේ ගුණයෙන් පොහසත් වුණා. ඒ සියලු ගුණ දහම් අරහන් ආදී ගුණ නමයක් තුළ කැටි කරලා සංක්ෂේපෙන් දක්වල තියෙනවා. මා එකිනෙක ගුණය සිහිපත් කරමින් ඒ ගුණයන්ගේ ආශිර්වාදය ආලෝකය මගේ ජීවිතයට මා සලසා ගන්නවා. බුදුරජාණන් වහන්සේ අරහන් ගුණය යුක්තයි. සියලු කෙලෙසුන්ගෙන් දුරවෙලා රහසින්වත් පව නොකළ මේ උත්තමයන් වහන්සේ අරහන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අරහන් ගුණයට මාගේ නමස්කාරය වේවා. රහසත් පව නොකොට කෙලෙසරයනුත් දුරු කොට නිසි වූයෙන් පොදට අරහයයි නම් කියති මුනි දොට. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණය යුක්තයි. ගුරු උපදේශයක් නොමැතිව බුදුරජාණන් වහන්සේගේම ඥානෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකට දුකෙන් නිදහස්ව උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. මෙන්න මේ උන්වහන්සේ තුළ පැවති ස්වකීය ඥානය ගුරුපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ගුණය අපි සම්මා සම්බුද්ධ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ සම්මා සම්බුද්ධ ගුණයට මාගේ නමස්කාරය වේවා. තුන් කල්හිම පැවති පදරුත් සියල් ලොව ඇති අතැඹු ලෙස දැනගති එයින් සම්මා සම්බුදුන යෙති. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචරණ සම්පන්න කියලා සඳහන් කරනවා. උන්වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපත්තියන්ගෙන් සහ සීලය ආදී පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයි. මෙන්න මේ විද්‍යා සහ චරණ කියන ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට අපි විද්‍යාචරණ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ විද්‍යාචරණ සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. වෙන්දෑනන අටද පසලොස් සරණ ගුණයද ඇතියෙන් එමුනි සඳ පිරුණු විද්‍යාචරණ නම් ලද. බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. උන්වහන්සේගේ ප්‍රවෘත්ති ගමන ඉතාම සංවරයි සංයමයෙන් යුක්තයි. උන්වහන්සේ සම්බුද්ධත්වයේ කරා වැඩම කර ඒ ආධ්‍යාත්මික ගමනද සුන්දර ගමනක් වුණා. අවට සිටින ඥාති මිත්‍රාදීන්ද ගුණධම් වලට නැඹුරු කරවමින් ඒ ඇයටද ආශිර්වාදය ලබා දෙමින් සාරා සංඛේ කල්පලක්ෂයක් පුරා දානාදී පෙරුම් දහම් පුරමින් සම්බුද්ධත්වයේ නැමැති උත්තම සේම භූමිය වෙත සංවරශීලීව පීවර නැගුවා. බුදුරදුන් තුල පැවති මේ උතුම් ගුණයට අපේ සුගත කියලා කියනවා. උන්වහන්සේ තුල පැවති ඒ සුගත සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. යහපත් කොටයතේ සුන්දර තැනට සැපතේ සොඳුරු බස් කියතේ කියති ඒ මොනි රජොට සුගතයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදූ කියලා කියනවා. කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන මෙන් මේ තුන් ලෝකය උන්වහන්සේ මැනවින් පසක් කරගෙන ඒ ලෝකයන්ගෙන් නැතර වෙන ක්‍රමය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. තුන් ලෝකය අවබෝධ කළා වූ මේ උත්තම ගුණයට අපි ලෝකවිදූ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ලෝකවිදූ සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. තුන් ලොව තතෝලෙසට දැනගෙන නොත් හොඳින් මෙලොවට දෙසුයෙන් නියම කොට ලෝක විදුයැයි කියති මුනි දුට. බුදුරජාණන් වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරති කියලා කියනවා. ලෝකේ හිටිය සැඩපරස පුද්ගලයන් බුදුරදුන් තුල පැවති මෛත්‍රී කරුණා ජලයෙන් ප්‍රඥානමති ආයුධයෙන් සැඩපරස පුද්ගලයන් දමනය කොට මේ සද්ධර්මය තුළට රැගෙන ආවා. අඟුලිමාල, ආලවක, නාලාගිරි වැනි මිනිසයන් සහ ඇතැමිට තිරිසන් සතුන් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට ලක් වුණා. ප්‍රඥා ආලෝකයට පතිත වුණා. ඒ බොහෝ දෙනාට මේ සම්බුද්ධ සසුන තුළ රැකවරණේ ලබන්නට බුදුහාමුදුරුව උපකාර කළා. උන්වහන්සේ තුළ පැවති සැඩපරස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ උතුම් සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බඹසොර යකුන්තෙද දමනය කර තමන් ලද සෙත්දි මුනි දොසඳ පොරිස දම් සාරති නම් ලද. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. උන්වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් ශාස්ත්‍රෝරයා වුණා. සසර අනාදිමත් කාලයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා මේ ජීවිත කාලයේත් සුවිශාල කැපවීමක් කරලා අවබෝධ කරගත්තා වූ සද්ධර්මය ස්වර්ගගාමී මාර්ගයත් විමුක්තිගාමී මාර්ගයත් උන්වහන්සේ ලෝකේ නැමැති පුදසුන වෙත දායාද කළා. උන්වහන්සේ තුළ පැවති මෙන්න මේ ශාස්ත්‍රෝත්වය දෙවියන්ට සහ මිනිසුන්ට ගුරුවරයා වීමේ ලක්ෂණය, ශාස්ත්‍රෝත්වයේ ලක්ෂණය අපේ සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ සත්තා දේව මනුස්සානම් සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බව කතරින් එතෙර ලනුයෙන් සතන් හැමවර තිලෝ ගුරු මුනිවර විය සත්තානමින් පුවතර. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා සඳහන් කරනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට දේශනා කරලා ඒ ලෝක සත්‍යයන්ද සසර කතරින් එතෙර කරවන්නට අනුශාසනා කළා, මඟ පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්බුද්ධත්වය බෝධියක් වශයෙන් අවබෝධයක් ලෙස බුද්ධිමත් මනුෂ්‍යයන්ට දායාද කළා. උන්වහන්සේ තුල පැවති මේ උතුම් සම්බුදු ගුණයට, බුද්ධ නම් වූ ගුණයට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි භගවා කියලා කියනවා. උන්වහන්සේ රාග දේශ මොහ දුරු කරලා භාග්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස මහා ගුණ කඳක් දරාගෙන ලෝකයේ තුල වැඩමුණා. උන්වහන්සේ ශාරීරිකව පරිණවායන්ට පත් වුණත් අදත් උන්වහන්සේගේ ගුණයට, උන්වහන්සේගේ සීලයට ලෝක සත්‍යා අපමණ පුද සැලකිලි දක්වනවා. ඒ උන්වහන්සේගේ මේ පුණ්‍යවන්ත ගුණයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා නැමැති උතුම් සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා. බෙදෝයෙම් දහම් කඳ භජනය කෙලෙන් ගුණ කඳ බග දහමින් සසඳ බැවින් භගවත් වීය මුනි සඳ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන මොහොතක් පාසා මගේ සිතට මහා සැනසීමක්, සිතට එන්නා වූ රාගාදී කෙලෙස් දුරු කරලා සිත නිවා ගන්නට, පිවිතුරු කරගන්නට, නික්ලේශී කරගන්නට බුද්ධානුස්සතිය මට මහත්සේ උපකාරී වෙනවා. ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී සම්බුදු ගුණ සිහිපත් කරමින් මගේ හදවත, මගේ හදමැදුර බුදු මැදුරක් බවට පත් කරගන්නට මා නිරතුරුව උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල ආලෝකයෙන් මගේ ජීවිතය තුළ තියෙනා වූ කෙලෙස් අඳුරු දුරු කරගන්නට මා නිරතුරුව අප්‍රමාදීව කටයුතු කරනවා. මෙලෙස මා ජනිත කරගන්නා වූ ශක්තිය මා ලෝකයාගේ යහපත සඳහා නිරතුරුව කැප කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං ආදී සම්මා සම්බුදු ගුණ මා නිරතුරුව සිහිපත් කරමින් මගේ දිවි මගට ආලෝකය සපයා ගන්නවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරේස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදූ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේගේ ඊතාම අලංකාර රූපකාය සහිත ප්‍රතිමාවක් මා ඉදිරිපිට මා නිර්මාණය කර ගනිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වුණු එදා වෙසක් පුණු පුන් පොහෝදා ජයශ්‍රී මහා බෝධි මූලයේහි වජ්‍රාසනයේ සමීපයේහි උන්වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන් උන්වහන්සේ තුළ පැවති බුදුගුණ මා යලි යලි සිහිපත් කරමින් මගේ හිත සුවපත් කරනවා, හිත තැම්පත් කරනවා, හිත පිරිසිදු කරනවා, හිත එකඟ කරනවා. අරහම් අරහම් අරහම් සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සන්තා දේව මනුස්සානම් අනුන්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං සාදෝ සාදෝ සාදෝ ධම්ම වන්දනා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙන්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බෝමැඩදී අවබෝධ කරගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම සංඛ්‍යාත ශ්‍රී සද්ධර්මයාපේ ධර්ම රත්නය කියලා හඳුන්වනවා. පුරා වසර 45ක් උන්වහන්සේ ලෝකෙට දේශනා කළ මේ උතුම් ධහමෙන් ස්වර්ගගාමී මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් උන්වහන්සේ විවර කළ දුන්නා. ඒ සද්ධර්මය තුළට ඇවිල්ලා බොහෝ දෙනෙක් නිවේ සැනසුනා. තමන්ගේ හදවතේ පැවතිච්ච අප්‍රමාණ දුක්ගිනී සද්ධර්මය නැමැති දිවෝසුවෙන් නිවාගත්තා, සුවපත් කළා. ඒ සද්ධර්මය යම්කිසි පුද්ගලිකුගේ ජීවිතයට තියෙන උතුම්ම දායාදය වෙනවා. බුදුරජාණන් වහන්සේ එනිසයි සඳහන් කළේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤසරණා. ධර්මය තමන්ගේ ජීවිතයට පහනක් දිවයිනක් කරගන්න වෙනත් සරණක් නැත කියලා. ඒ උතුම් සද්ධර්මය තමන්ගේ ජීවිතයට දෙමව්පියන්ටත් වඩා තමන්ට උපකාර කරනවා. ධම්මං විනානන්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝකින්ච මඤ්ඤප්පාය සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ තුල පැවති මේ ලක්ෂණ ස්වභාවය ගුණ හයක් යටතේ ඒක රාශී කරලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට දේශනා කළ මේ උත්තම ධර්මය පරම සත්‍ය ලක්ෂණ හයකින් යුක්තයි. බුදුහාමුදුරෝ මුල මැදඟ යහපත් වනසේ මේ දහම් කරුණු දහම් මාවත අනුශාසනීය ලෝකෙට ඉදිරිපත් කළා. මැනවින් දේශනා කරා වූ මෙන්න මේ ලක්ෂණයට අපි ස්වාක්ඛාත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කළා. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොතින් එතනත්තාට මේ ජීවිත කාලය තුළදීම ඒ ධර්ම ආනිසංස දැක ගන්නට පුළුවන්. ඒ ධර්මයෙන් රැකවරණය තමාට ලබා ගන්නට පුළුවන්. එනිසයි සඳහන් කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා. ධර්මයේ තුල පැවති මෙන්න මේ ජීවිත කාලය තුළදීම විපාක ලැබෙනවා ආනිසංස දැකගත හැකි කියන ලක්ෂණයට අපි කියනවා සන්දිට්ඨික කියලා. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය කල් නොයවා ආනිසංස ලැබෙන ධමයක්. එනිසා අපි ඒකට අකාලික කියලා කියනවා. ජීවිත කාලය තුළදීම ආනිසංස ලැබෙනවා පමණක් නොව අපි ජීවිත කාලය සිදු කරන අනිත් සියලුම කටයුතු වලට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන අනුශාසනාවකුයි උන්වහන්සේ දේශනා කළේ. මාර්ග චිත්තයට අනතුරුවම ඵල චිත්තය ලැබෙනවා කියන අදහසිනොත් අපි සද්ධර්මයට අකාලික කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනෑම සමාජයකට, ඕනෑම රටකට, ඕනෑම සත්ව ප්‍රජාවකට ඉදිරිපත් කරලා ඇවිල්ලා මේකේ ප්‍රතිඵල බලන්න කියලා විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් ධමකුයි උන්වහන්සේ දේශනා කළේ. විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ කියපු ආකාරයට සද්ධර්මයේ විවර කළ පමණට එය ආලෝකවත් වෙනවා කියන එකයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්මයේ තුල පැවති එන්න බලන්න කියන ලක්ෂණයට අපි කියනවා ඒහි පස්සික කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සද්ධර්මය තම තමන් තුළට පමුණවාගෙන තම ජීවිතය තුළින්ම ආලෝකය ප්‍රතිඵල ලැබිය යුතු දහමකුයි උන්වහන්සේ දේශනා කළේ. ඇතැම් විට අපි බාහිර පුද්ගලයන්ගෙන් ධර්ම ආනිසංස ප්‍රතිඵල බලන්න යනවා. එහෙත් බුදු දහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය තුළින්ම ප්‍රායෝගිකව අනුපැදලා පිළිපැදලා ප්‍රතිඵල ලබා ගන්න ඕන දහමක්. ඒ නිසා සද්ධර්මයේ පැවති මෙන්න මේ ලක්ෂණයට අපි කියනවා ඕපනයික කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධමයක්. ඒ අය තම තමන් වෙන වෙනම තම ජීවිතය තුළින් පිළිපැදලා ප්‍රතිඵල ලැබිය යුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු ධමකුයි දේශනා කළේ. පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කීපෝ ආකාරයට මේ සදහම් මගින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නුවණැත්තන්ට කියලා උන්වහන්සේ දේශනා කළා. නුවණැත්තන්ට ගෝචර වන මේ උතුම් විරාගී ධමයේ තියෙන මේ උතුම් ලක්ෂණයට අපි කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. ස්වාක්ඛාතාදී මේ සදහම් ගුණ මා නැවත නැවත සිහි කරමින් ඒ සදහම් ගුණ තුළ මගේ සිත එකඟ කරගන්නවා, පිරිසිදු කරගන්නවා. සද්ධර්මයේ ගුණ සිහිපත් කිරීම සමත භාවනාවක් ලෙස ධම්මානුස්සති භාවනා වශයෙන් අනුස්සති කමඨහන් තුළ ඇතුළත් කළ තියෙනවා. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සද්ධර්මයේ තියෙන ස්වාක්ඛාතාදී ගුණ මම නැවත නැවත සිහිපත් කරමින් මගේ සිත පිරිසුදු කරගනිමින් ජීවිතයට ආලෝකය ලබා ගනිමින් මාය සිත එකඟ කරගැනීමේ භාවනාවක් ලෙස භාවිත කරනවා. ස්වාක්ඛාතෝ සන්දෙට්ඨේකෝ අඛාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහි. පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝහි ඕපනයිකෝ ඒහි පස්සිකෝ අකාලිකෝ සන්දිට්ඨිකෝ ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ. උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්මය එක ගාථාවක් තුළ උන්වහන්සේ කෙටියෙන් දේශනා කරනවා. සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන සාසනං කියලා. ලොව පහළ වී වදාලා වූ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ එකම සදහම් පණිවිඩයක්. සබ්බ පාපසකරණං සියලු පාපයන්ගෙන් වැළකී සිටින්න, කුසලස්ස උපසම්පදා කුසල් රැස් කරන්න, සචිත්ත පරියෝධපනං තමන්ගේ සිත දමනය කරගන්න, පිරිසුදු කරගන්න. ඒතං බුද්ධාන සාසනම්. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා වුණේ. බුදුහාමුදුරුවරක් දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකයට දේශනා කරන්නේ කරුණු දෙකක් පමණයි කියලා. මොකක්ද ඒ කරුණු දෙක? ඒ තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් පමණයි කියලා. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවන්හිම පොදු ලක්ෂණය තමයි මෙහිදී උන්වහන්සේ මේ සඳහන් කරන්නේ. බුදුහාමුදුර දේශනා කරනවා කොහොමද දුක හටගන්නේ කියන එක, දුකේ ස්වභාවය මොකද්ද කියන එක දේශනා කරනවා. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ අභ්‍යන්තර ආයතන නැත්තම් ඉන්ද්‍රිය වලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු එකතු වෙනකොට, අරමුණු සමග සම්බන්ධ වෙනකොට අපි ක්ෂණිකව අපේ සිතේ නව කර්මයන් රැස් කරගන්නවා. අපේ සිතේ තියෙන අවිද්‍යාව නිසා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ලැබෙන විටම ඒ ලබන්නා වූ ප්‍රාථමික අවබෝධය අපි අතීත අත්දැකීම් සමග මිශ්‍ර කළා. අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා ආදී මේ මානසික සත්‍යයන් සමග මුසු කරලා ඒ ගැන සිතන්න යනකොටම අපේ සිත අවිද්‍යාව සහගතව අතීතයට හෝ අනාගතයට ගිහිල්ලා බාහිර රූප සහ පුද්ගලයන් තුළ අපේ හිත බැස ගන්නවා. නিত্য සැප ආත්ම වශයෙන් බැස ගන්නා වූ මේ සිතේ ස්වභාවය නිසා අපි අනේක විද දුක්ඛම් කටුලට පත් වෙනවා. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක කියන කාරණය. යම් කෙනෙක් මේ දුකෙන් නිදහස් වෙන කැමැති නම් ඔහු නිතරම සිහියෙන් නුවණින් වාසය කරන්න අවශ්‍ය වෙනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු ගෝචර රූප ලක් වෙනකොටම එය වර්තමානයේ පෙරපස නොවි හටගන්න ස්වභාවයක් කියලා නුවණින් දැක්වතින් සිහියෙන් සහ නුවණින් වාසය කළොතින් බාහිර පුද්ගලයන් සහ ද්‍රව්‍ය තුල අපේ හිත බැස ගන්න නැතිසේ අභ්‍යන්තරය තුළම අපට නිවීමට පත් වෙන්නට පුළුවන්. දුකෙන් නිදහස් වීමේ මාවත ලෙස බුදුරජාණන් වහන්සේ ලෝට දේශනා කළේ මෙයයි. ඒ සඳහා කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා සුතමේ ඥානය ලබාගෙන නිරතුරුව ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා තුළ අනිත්‍ය දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කරමින් අපි නිරතුරුව වාසය කරන්න අවශ්‍ය වෙනවා. සංසාර දුකෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ ජරා මරණ ආදී අනේක විද දුක්ඛම් කටවලෝලින් නිදහස් වීම සඳහා ඒකායන මාවත ලෙස බුදුරජාණන් වහන්සේ පනවල තියෙන්නේ සතර සතිපට්ඨානයයි. අන්නේ සතර සතිපට්ඨානය තුළ නිරතුරුව වාසය කිරීමට මේ උතුම් සද්ධර්මය අපි නිතරම උපයෝගී කරගනිමු. ඒ සඳහා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් සුවච බවින් යුක්තව ඒ සද්ධර්මය අවංකව ශ්‍රමණය කරමින් බුද්ධිමත්ව නෝනින් කල්පනා කරමින් නිරතුරුව සීල සමාධි ප්‍රඥා නැමැති ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මීමට අපි අදිස්ථාන කරගනිමු. එය මා මේ ජීවිත කාලය තුල උපරිම කරන්නට උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි මට දුකෙන් නිදහස් වීම සඳහා තියෙන එකම මාවත මේ සද්ධර්මය තුළට පැමිණීම පමණයි. බාහිර පුද්ගලයන් සහ ද්‍රව්‍ය වශයෙන් ගන්න සියලුම දේවල් කවදා හරි දවසක වෙනස් වෙලා මට අහිමි වෙන ස්වභාවය යුක්තයි. මගේ ශරීරයත් කවදා හරි දවසක ලෙඩ වෙලා මහලු වෙලා මට අහිමි වෙනවා. භෞතික සියලුම දේවල් අහිමි වෙන ලෝකෙක මට කියලා ඉතුරු වන එකම දේ තමයි ධර්මයේ තුලින් ලබා ගන්නා වූ පිළිසරණ. ඒ පිළිසරණ ලබා ගන්නට මා නිරතුරුව අප්‍රමාදීව කටයුතු කරනවා. දිනපතා මා සිදු කරන්නා වූ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මගේ මේ ආධ්‍යාත්මික ගමන් මගට ආලෝකයක් වේවා, පහන් තැඹක් වේවා, ආශිර්වාදයක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සංඝ වන්දනා. බුදුරජාණන් වහන්සේගේ සරණපදා සම්බුදු සසුන තුල ප්‍රවුජ්ජා භූමියට පත් වුණු ඒ සදහම් මගට පිළිපන් උත්තමයන් වහන්සේලාට අපි සංඝ කියලා කියනවා. උන්වහන්සේලාගේ ගුණයන් සිහි කරන මොහොතක් පාසා මගේ සිතට ලොකු සැනසීමක්, මගේ ආධ්‍යාත්මික ගමන් මගට ලොකු උනන්දුවක් ඇති කරනවා. මේ සම්බුද්ධ ශාසනය ආරම්භ කිරීමේදී මුලින්ම ශාසනයට ඇතුළත් වුණු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් උන්වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලාගෙන් දීප්තිමත් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්ථාවර මුල් බැසගෙන මහා මහින්ද ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මේ උතුම් සම්බුදු සසුන සෝභමාන කළ ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතය මට ආදර්ශයක් වෙනවා. ගිහි ගෙදර තියෙන සියලුම සම්බන්ධතා ධනය පුද්ගලයන් අතහැරලා විමුක්තිය සඳහා අවංක හැඟීමෙන් සද්භාවයෙන් ගිහිගෙන් නික්මිලා පාත්තරයක් තුන් සිවුරක් පමණක් රැගෙන විරාගයේ ගමනක යෙදුණු මේ උත්තමයන් වහන්සේලාගේ නික්ලේශී ජීවිත මගේ දිවි ගමනට ආලෝකයක්. උන්වහන්සේලා තුල පැවති ගුණයන් මා නිතර සිහිපත් කරමින් ඒ තුල මගේ සිත සංවර කරගන්නට මා උත්සාහ කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. මේ සම්බුදු සසුන සෝභමාන කළ සංඝරත්නය සුපටිපන්න ගුණය යුක්තයි. උන්වහන්සේලා මනා වූ මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ සංඝරත්නය ඍජු ප්‍රතිපදාවෙන් යුක්තයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ඍජු ප්‍රතිපදාව තුළ උන්වහන්සේලා නිතර කාලය ගත කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය නිර්වාණය නැමැති මාවතෙහි ඥාය පටිපන්නව ගමන් කරනවා. උන්වහන්සේලා සාමීචි පටිපන්න ගුණය යුක්තයි. මනා වූ ප්‍රතිපදාවෙන් යුක්තයි. උන්වහන්සේලා ආහුනේය ගුණය යුක්තයි. පාහුනේය ගුණය යුක්තයි. පින්සලකාගෙන දෙන්නට දක්ෂිණේයයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීම නම් වූ අංජලි කරණීය ගුණය යුක්තයි. සත්‍යයන්ට කම්පල අදහාගෙන පුණ්‍ය නැමැති බීජයන් වැපිරීමට උන්වහන්සේලා උතුම් පින්කෙතක් වුණා. එනිසා අනුත්තර පුරිස ධම්ම අනුත්තර පුඤ්ඤක්කෙත්ත කියලා අපි සඳහන් කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලා තුල පැවති සංඝරත්නයේ තුල පැවති මේ උතුම් ගුණයන් යලි යලි සිහිපත් කරමින් මගේ සිතේ කුසලයේ දිනු කරගනිමින් සිත නීවරණයන්ගෙන් මා දුරු කරගනිමින් සිත තැම්පත් කිරීමේ භාවනාවක් ලෙස සංඝහනුස්සතිය මා භාවිත කරනවා. මේ වඩන්නා වූ සංඝහනුස්සතිය මගේ දිවි මඟට ආලෝකයක් වේවා. මගේ කෙලෙස් දුරු කිරීම සඳහා හේතුවක් වේවා. සිත එකඟ කිරීමේ කමඨහනක් වේවා. උන්වහන්සේලාගේ උත්තම චරිත මගේ ආධ්‍යාත්මික ගමන් මගට ධෛර්යය පිණිස වේවා. සුපටිපන්නෝ උජ්ජෝපටිපන්නෝ ඤායපටිපන්නෝ සාමීචි පටිපන්නෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙන්තං ලෝකංස බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැරියොත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා කේමා උප්පල වන්න වැනි මෙහෙණින් වහන්සේලා මාගේ ඉදිරිපිට සිය දහස් ගණනින් වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේලාගේ නික්ලේශී ගුණයන් ඊටාම පිවිතුරු වූ ජීවිත සිහි කරමින් මා නැවත නැවතත් මගේ සිත පිරිසිදු කරගන්නවා එකඟ කරගන්නවා. අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්ස අංජලි කරණීයෝ දක්ඛේනෙයෝ පාහුනෙයෝ ආහුනෙයෝ සාමීචි පටිපන්නෝ ඥාය පටිපන්නෝ උජ්ජෝ පටිපන්නෝ සෝපටිපන්නෝ උජ්ජෝ පටිපන්නෝ ඥාය පටිපන්නෝ සාමීචි පටිපන්නෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛේනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්ස යං කිංචි විත්තං ඉදවා පුරං වා සංගේසු වායං රතනං පනීතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං කයං විරාගං අමතං පනීතං යදංජ ගාසංඛ්‍ය මොනේ සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං කේනං පුරාණං නවන්නත්තේ සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති ධීරා යතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සෞසත බුදු හිමි සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා. සෞසත සදහම් සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා. සෞසත මහා සංඝ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා. සෞසත තිසරණ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී සම්බුදු ගුණ සිහිපත් කරමින් ලෝව ඇති හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. සතර පායේ දුක් විඳින සත්‍යයන් ඇතුළු මේ විශ්වයේ නොඑක් තැන දුක්ඛම් කටළු වලින් පිරෙන සත්‍යයන්ට බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ තුලින් ලැබෙන ආලෝකය අපමණයි. උන්වහන්සේ තුල පැවති මේ අරහං ආදී බුදු ගුණවල ආනුභවයෙන් අවීචියේ පටන් භවග්‍රිය දක්වා සිටින සීල සත්‍යයන් සුවපත් වේවා කියන මෙත්සිත මා වඩනවා. හැම දිනාම සුවපත්ව වාසය කරන්න කැමති. මම නිරුක්ව නිරෝගීව වාසය කරන්න කැමති වගේම මෙලොව සිටින හැම දිනෙකම සුඛකාමානි දුක්ඛ පටික්කෝලාන කියපු ආකාරයට සැප කැමැති දුකට අකමැති. මෙන්න මේ යථාර්ථය තේරුම් ගනිමින් මායතුළු සියලුම සත්‍යයන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් විශේෂයෙන්ම ලොව වෙසෙන දුක් විඳින අපමණ සත්‍යයන් දුකින් මිදී සුවපත් වෙත්වා කියන පැතුමෙන් මා බුදුගුණ මෛත්‍රිය වඩනවා. මේ බුදුගුණ මෛත්‍රී භාවනාවේ අනිසංසයෙන් සීල සත්ව සුවපත් වෙත්වා. මා තුළ තියෙන අමනාපය අනිසත්‍යයන් පිළිබඳව තියෙන ගැටුම දුරු වේවා. මේ භාවනාව තුළින්ම මගේ සිත සමාධිමත් වේවා කියන පැතුමෙන් බුදුගුණ මෛත්‍රිය වඩනවා මම. භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුඛේ තන්තා. භගවතෝ ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ අනුන්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා බවන්තු සුකේතන්තා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෝසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෛත්‍රී දිය දහරෙන් මා මේ මුළු ලෝකයම සිසිල් කරනවා. ලෝවැසි සියලු දෙනා මගේම දරුවන්සේ සලකමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි සත්‍යයන්ගේ දුක් පීඩා වලින් ඒ අය නිදහස් වෙන්න කියලා මා නිරතුරු ආශිර්වාද කරනවා. ලෝමේසි සත්වයන්ගේ සතුටේදී මට ලැබෙන සතුටක් සිය සලකා ඔවුන් සමග මා සතුට වෙනවා. ලෝක ධර්මතා අභියස මදහස් සිතක් ඇති කර ගනිමින් මා උපේක්ෂාව පුරුදු කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන මේ සතර බ්‍රහ්ම විහරණ අප්‍රමාණ වශයෙන් සියලු සංවේද රහිතව මුළු විශ්වයේ පුරාම පතුරවා හරිනවා. කයෙන් මිනිසත් බවක් ලබා සිටියේද මනසින් මා බ්‍රහ්මියෙකුසේ මේ සතර බ්‍රහ්ම විහරණ නිතිපතා පුරුදු කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ සහිත හදවතකින් අනිත්‍ය මෙනෙහි කරන ප්‍රඥාවකින් නිරතුරුව සිහියෙන් සහ නුවණින් මා ජීවිතය පවත්වා ගන්නවා. දිනෙන් දින ලෝකයේ පිළිබඳව මට තියෙන අමනාපය, ගැටුම අඩුවෙමින් හැම දිනාම මදහසිතින් බලන්නට, මෙත්සිතින් බලන්නට, කරුණාවෙන් මුදිතාවෙන් බලන්නට මා ක්‍රමයෙන් හුරු වෙනවා. මගේ සහ පිට කියන හැඟීමකින් තොරව මුළු විශ්වයේම එකම ගමක්, එකම නිවසක්, එකම දරුස් පෙලක්සේ දකිමින් ඒ හැමට මා මෙත්සිතින් සෙත් පතනවා. සාදු, සාදු, සාදු. සංසාර සාරෝග විනීතනිසං සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාප දේසිං පනමේ විසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප ධන්සින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ලෝකයාගේ දුක්ගිනි නිවීම පිණිස සසර අනාදිමත් කාලයක් කළා වූ මහත් වූ පරිත්‍යාගයක ප්‍රතිඵලයක්. දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරන සමයෙහි ඇස් ඉස් මස්ලේ දන් දෙමින් කළා වූ අපරිමාණ පරිත්‍යාගයක කැපවීමක් වශයෙන් ලේන් දහදියෙන් කඳුලෙන් කළා වූ මහත් වූ පරිත්‍යාගයක කැපවීමක ප්‍රතිඵල ලෙස සාරසංඛ්‍ය කල්පලක්ෂයක අධ්‍යක්ීම් සමුදායක ප්‍රතිඵලයක් ලෙස අප බෝසතාණන් වහන්සේ මේ ආත්ම භාවය තුළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ නික්ලේශී හදවතෙහි සිසිලසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශයෙන් ප්‍රඥා ආලෝකයෙන් ලෝකයේ නැමැති පුදසුන මත දායාද කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයට ආශිර්වාදයක්. ධම්මෝසද සමන්නත්ති ඒ තං පිවත බික්කවෝ. බුදු වදන අනුව සද්ධර්මය හා සමාන දිව ඔසුවක් නැහැ. මේ ඔසුව පානය කොට නිරෝගී වන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් අනුශාසනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැකීමයි බුදුහාමුදුරුව තේරුම් ගත හැකි, අවබෝධ කරගත හැකි මාවත. වරක් වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අභියස රූපකාය බලමින් සිටින අවස්ථාවේ උන්වහන්සේ දේශනා කළේ, මා දකින්නට අවශ්‍ය නම් මගේ ධර්මයේ දකින්න කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකී. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති, යමෙක් මා දැකීම යනු ධර්මයේ දැකීමයි කියලා උන්වහන්සේ දේශනා කළා. නැවත බුදුහාමුදුරුව අපට දේශනා කරනවා ධර්මයේ දැකීම කියන්නේ මොකක්ද කියලා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යමෙක් පටිච්ච සමුප්පාදය හේතුඵල ධම, ආර්ය න්‍යාය, ඉදප්පච්චතාවය, දුකේ හට ගැනීම, නිරෝධය නුවණින් දකීද ඔහු ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති, යමෙක් ධර්මයේ දැකීම කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ දැකීම කියලයි බුදුහාමුදුරෝ අපට දේශනා කරන්නේ. ඉතින් මේ උතුම් සද්ධර්මය තුළ දහමෙහි ඉහළම අවබෝධය තමයි නිරතුරුව ඇතිවන හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් දැකීම. සමුදය වැවසෙන්, උදේ වැවසෙන්, උද්‍යබ්බේ ඥානෙ වශයෙන් විවිධ නම් වලින් සඳහන් කරලා තියෙන මේ ධර්ම පරමාර්ථය කරා අපි කෙමෙන් කෙමෙන් පියවර තබන්නට ඕන. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං හෝති. මේ හේතු ටික තියෙන කල්හි මේ අත්දැකීම තියෙනවා. මේ හේතු නිරුද්ධ වීමෙන් අත්දැකීම නිරුද්ධ වෙනවා. යමක් ඇති කල්හි ඵලය ඇති වෙනවා. හේතුව නැති වෙනවත් එක්කම ඵලයක් නැති වෙනවා. අපි යකඩ කැබලි දෙකක් එකට ස්පර්ශ කරනකොට ශබ්දයක් එනවා. ඒ එකට එකතු කිරීමත්, ශබ්දේ නැගීමත් එක මොහොතෙම හටගන්නවා. ඒ වගේ ඒ දෙක වෙන්වීමෙන් එතනම ඉතුරු නැතුවම ඒ ශබ්දය නිරුද්ධ වෙනවා. ඇසෙන් රූප බැලීමත්, කනෙන් ශබ්ද ඇසීමත්, නාසයෙන් ගඳ සුවඳ විඳීමත්, දිවෙන් රස විඳීමත්, ශරීරයෙන් පහස ලැබීමත්, මනසින් අරමුණු විඳ ගැනීමත් කියන මේ ආයතනයන්හි ක්‍රියාකාරීත්වයත් එසේමයි. වර්තමානය තුළ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති යන බුදුවදන අනුව පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම සිදුවන මේ ආයතන, රූප, ඉන්ද්‍රිය ආදී සිද්ධාන්තය අපට අවබෝධ කරගන්න පුළුවන් නම් අපට දුකේ නිදහස් වෙන්නට පුළුවන්. මෙවැනි දුර්ලභ බුද්ධෝත්පාද සමයක බුද්ධිමත් මිනිසුන් ලෙස මේ ලෝකේ අපි ජනිත වුණේ මේ යථාර්ථය අවබෝධ කරගන්නටයි. ඒ සඳහා සියලු ශක්තියෙන්, සියලු පාරමිතා, පුණ්‍ය බලය සහිතවයි පින්වන්ත දෙමෝපියන්ගේ දරුවන් වෙලා මම මේ ලෝකේ ජනිත වුණේ, ඔබ මේ ලෝකේ ජනිත වුණේ. අපේ ජීවිතයේ අපි ඉහළම ප්‍රමුඛත්වය මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළින් දුකෙන් නිදහස් වීම සඳහා අපි උපරිම ලෙස කැප කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහරාද සූත්‍රයේදී, මේ මහා සාගරයේ පතුලෙහි මහා මිනිමුතු අනර්ග වස්තුන් තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයේ නැමැති සාගර පතුලෙහි ඉතා වටිනා මිනිමුතු බඳු වටිනා ධර්මකාරණා තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඉද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්බුද්ධ සසුන නැමැති මේ විලෙහි තැන්පත් වෙලා තියෙනවා. ඉතින් අපට මේ අගනා මිනිමුතු වලින් ප්‍රයෝජන ගන්නට පුළුවන් නම් අපි තමයි මේ ලෝකයේ සිටින වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. ඉතින් මේ සඳහා මා අප්‍රමාදීව කටයුතු කරනවා. දුක කියන්නේ මොකක්ද? සමුදය, නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මම නිරතුරු උත්සාහ කරනවා. සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යා සහගතව මේ ස්කන්ධ පංචකේ හට ගැනීම දුකක් වශයෙන්. ඒ දුකට හේතු වශයෙන් උන්වහන්සේ දේශනා කළේ අපේ හදවතේ තියෙන තෘෂ්ණාව, නන්දි රාගය. මේ දුකෙන් නිදහස් වෙන කැමැති නම් මෙන්න මේ තෘෂ්ණාව නැමැති නන්දි රාගය අපි දුරු කරන්නට ඕන. ඒක තමයි නිරෝධ සත්‍යය. ඒ දුරු කිරීම තුලින් ලබන නිර්වාණාභෝධයයි නිරෝධ සත්‍යය. ඒ සඳහා මාවත ලෙස බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කළේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කෙටියෙන් ගත්වතින් සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවයි. තවත් කෙටියෙන් ගත්වතින් සමත විදර්ශනා කියන මේ ධර්ම මාර්ගයයි. මාළද මේ උතුම් මනුෂ්‍ය ජීවිතය වැය වී යන්නට කලින් මගේ දෙමව්පියන්ට පින් වැඩෙන්නට, මගේ ගුරුවරුන්ට අභිමානයක් ලැබෙන්නට, මා උපන් භූමියට අභිමානයක් ලැබෙන්නට, මා මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාදීව පිළිවෙත් පුරමින් අන් අයද මේ ධම්මකට යොමු කරගනිමින් දිනෙන් දින ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරිය කරා පානගනවා. නිතිපතා මා සිදු කරන දාන ආදී පින් දහම් මට මග දෙපස පහන් වැඩක්සේ සිටමින් මේ ආධ්‍යාත්මික ගමන් මගට මට ආශිර්වාදයක් කරනවා කියලා මා විශ්වාස කරනවා. සසර සැඩ පහර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහසඟන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරේ ඉතාම කරුණාවෙන් දේශනා කරනවා කාරණා පහක් නිතර සිහිපත් කරන්නට කියලා. ජරා ධම්මෝමි ජරන් අනතීතෝති අබින්හන් පච්චවේකිතබ්බං. මගේ ජීවිතය දිරාපත් වීම, වයසට යෑම නැමැති ධර්මතාවෙන් යුක්තයි. මහලු වීමේ ස්වභාවයෙන් යුක්තයි. මා මහලු බව නොයික්මවපු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්නට බුදුහාමුදුරු මට දේශනා කළා. යොබ්බන මදෙන් මත් වෙලා ජීවිතේහි නිසිඵල නෙලා නොගන්නා වූ මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් උන්වහන්සේ මේ අනුශාසනාව කළේ. අපට මේ ලස්සන ශරීරයක් ලැබුණේ බොහොම ශක්තිමත් නිරෝගී සම්පන්න රූපයක් අපට ලැබුණේ අතීතයේ කළා වූ පින්කම් ආනිසංස ලෙස. එලෙස ලැබුවා වූ මේ වාසනාවන්ත ජීවිතය, ශක්තිමත් ශරීරය මා නැවත පින්කම් කිරීම සඳහාත්, සසර දුකෙන් නිදහස් වීම සඳහාත් මා මේ සම්බුද්ධ ශාසනය තුල උපරිම කැප කරන්නට ඕන කියන හැඟීමක් මට මේ කරුණත් සමගම ඇති වෙනවා. දෙවෙනි කරුණ වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ව්‍යාදි ධම්මෝමි ව්‍යාදින් අනතුවිතෝති අබින්හන් පච්චවේකිතබ්බං. මම ලෙඩවීම ස්වභාව කොට ඇති කෙනෙක්, ලෙඩවීම නොයික්මවු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්නට බුදුහාමුදුරුවෝ මට කරුණාවෙන් අනුශාසනා කළා. ආරෝග්‍ය මදේ මත් වෙලා නිරෝගීකම පිළිබඳව උදන් අනමින් ලෝකයට අවැඩ කරන මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගැන නැවත වතාවක් කල්පනා කරන්නට උන්වහන්සේ අපේ බුද්ධිය විවර කරනවා. අපි ලෙඩ දුක් වලට පත් වෙන කලින් අප්‍රමාදීව මේ ජීවිතෙන් ඵල නෙලා ගත යුතුයි. තමන්ගේ දෑතෙන්, තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයන්ගෙන් මේ ලෝකයට යහපතක් කරන්නට ඕන. තමන්ගේ මේ ශරීරය උපයෝගී කරගෙන ලෙඩ වෙන්න කලින් අප්‍රමාදීව දුකෙන් නිදහස් වීම සඳහා හිත දියුණු කරගන්නට ඕන. ඒ සඳහායි බුදුහාමුදුරෝ මා කෙරෙහි කරුණාවෙන් මෙය දේශනා කළේ. තුන්වෙනි කාරණය තමයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අබින්හන් පච්චවේකිතබ්බං. මා මරණයට පත්වන කෙනෙක්, මරණේ නොයික්මපු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා. ගතවන දිනක් පාසා මා වේගයෙන් මරණය කරා සුසහන භූමිය කරා සමීප වෙමිනු ඉන්නේ. මෙමුදු ජීවිතයක් තුළ මා අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. මේ ජීවිතය අහිමි වෙන්නට කලින් ලැබුවා වූ මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය අහිමි වීමට කලින් ලැබුවා වූ මේ උතුම් ජීවිතයෙන් මා උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. මරණං නියතං ජීවිතං අනියතං කියන මේ යථාර්ථය නිතර නුවණින් සිහි කරමින් අප්‍රමාදීව සදහම් මගේ පිළිවෙත් පුරන්නට මා අදිස්ථාන කරගන්නවා. හතරවෙනි කාරණේ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ පීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හන් පච්චවේකිතබ්බං. සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට වෙන් වෙලා යන්නට සිදුවන බව නිතර සිහිපත් කරන්න කියලා. මා සන්තක ධනය, ඥාතීන් වැනි බාහිර දේ පමණක් නොව මා ලැබුව අධ්‍යාපනය, මා ගොඩනගාගත්තු මගේ ශරීරය ඇතුළු සියලුම දේ එක මොහොතින්, එක ඇසිපිය ගන්න මොහොතින් මට සියල්ල අහිමි වෙනවා. අන්නේ අහිමි වෙන ලෝකයේ තුල අහිමි නොවෙන අනුගාමික නිධානයක් සම්පත් කරගන්නටයි බුදුහාමුදුරුව මට අනුශාසනා කළේ. නිතරම මා සන්තකවදී අත්හැරල යන්න සිදුවෙන බව මා සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීම සමගම ජීවිතයේ අප්‍රමාදී බව වැටහිදිනු වෙනවා. පස්වෙනි කාරණය ලෙස බුදුහාමුදුරුව දේශනා කරන්නේ කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං පාපකන්වා ප්‍රසදායදෝ බයිස්සාමීති. මම කර්මයේ ස්වකීය කොට ඇති කෙනෙක්, කර්මයේ දායද කොට ඇති කෙනෙක්, කර්මයේ ඥාති කොට ඇති කෙනෙක්. කර්මය තමයි මට තියෙන උරුමය. මරණයෙන් පස්සේ මා කළා වූ කර්මයන් සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් කළ දේ මා පිටුපස්සේ සෙවන ලක්හා සමානව ගමන් කරනවා. මෙන්න මේ බව මා නිතර නිතර සිහිපත් කරනවා. ඒ සිහිපත් කරන මම පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ කියපු විදියට ජීවිත අවසානයේ සැපගෙන දෙන ඒ විතරක් නෙවෙයි සුඛෝ පුඤ්ඤස්ස විච්ඡෝ කියපු විදියට පින කියන්නේ සැපයට කියන නමක් වශයෙන් සඳහන් වෙන ආකාරයට නිතරම පින් දහම් කරගන්න උත්සාහ කරනවා. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන් නිරතුරුවම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සම්පූර්ණ කරනවා. මහන්සියෙන් උපයන, දැහැමින් උපයන දේ මා වෙනුවෙන් පරිහරණය කරන අතරින් මගේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, ඥාතීන්ට, පූජනීය උතුමන්ට පූජා කරන අතරින් මම අනුගාමික නිධාන ලෙස ඒව පුණ්‍යශේස්ත්‍ර විෂයෙහි තැන්පත් කරනවා. අනුත්තරම් පුණ්‍යක්යත්තං ලෝකස්ස කියපු ආකාරයට ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේස්ත්‍රය වූ මහසඟරුවන විෂයෙහි මා පුණ්‍ය නිධාන ලෙස කරඬුවක තැන්පත් කළ මැණිකක්සේ මා පුණ්‍ය නිධාන වශයෙන් කුසලයන් පුණ්‍ය කර්මයන් රැස් කරගන්නවා. ඒ සියල්ල මගේ දිවි ගමනට ආශිර්වාදයක් වේවා. දානමය පින්කම් සිදු කිරීමේදී බුදුරජාණන් වහන්සේ මට කොහොමද දන් දෙන්න ඕනේ කියන එක දේශනා කළා. ඕනෑම කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමෙන් අපට සම්පත් ලැබෙනවා. අපට එහි ඉෂ්ට විපාක ලෙස සසර ජීවිතයේදී භවභෝග සම්පත් ලැබෙනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් දේශනා කරනවා, තමන් පූජා කරන දානයන්ගෙන් ඉහළම ප්‍රතිඵල ලබන්නට අපි කුමක් දනුගමනය කළ යුත්තේ කියලා. තිරිසංගත සතාගෙනන් ඕනෑම මට්ටමේ කෙනෙකුට අපට දානයන් දෙන්නට පුළුවන්. තිරිසංගත සතෙකුට වුවද යම්කිසි කෙනෙක් ධනයක් දෙනවා නම්, යම්කිසි පරිත්‍යාගයක් කරනවා නම්, ආහාරයක් දෙනවා නම්, ඒක සියක් ආනිසංස ලැබෙන දෙයක් විදියටයි උන්වහන්සේ දේශනා කළේ. අපි ආහාර අනුභව කරලා ආහාර අනුභව කළ භාජනයේ සෝදන අවස්ථාවේදී එහි තියෙන ඉඳුල් ටික සෝදන කොට ඒ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන හැඟුමෙන් අපට ඉවත දමන්න පුළුවන් නම් එතනනුත් අපට පිනක් කරගන්න පුළුවන්. සසරට මගවී දෙමක් රැස් කරගන්න පුළුවන්. එතනින් ආරම්භ කරන මේ ධම්මයට ටිකෙන් ටික මිනිස්යන්ට, සිල්වත් උතුමන්ට, සෝවාන ආදී මගඵලලාභී උතුමන්ට, රහතන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ආදී වශයෙන් පෞද්ගලික දාන්න ඉහළම තත්ත්වය කරා අපට ටිකෙන් ටික ආනිසංස දිනු වෙන ලෙස දානය ප්‍රගුණ කරන්න පුළුවන්. පුද්ගලික දාන වශයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන දානයයි ඉහළම දානය ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තං අභිසද්ධාං කම්ම ඵලං උලාරං තං වේ විපුල ඵලන්ති බ්‍රූමී කියපු විදියට තමන් සිල්වත්ව සිල්ලතුන් විශේෂෙහි කර්මඵල අදහාගෙන දන් දීම මහත් ඵල සැලසෙන දෙයක් විදියටයි උන්වහන්සේ අපට දේශනා කළේ. පුද්ගලික දාන අතර බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය ඉහළම දානයක් වශයෙන් සඳහන් කරන අතර මහා සංඝරත්නය වෙනුවෙන් සංඝ සතුව දෙන දාණය ඒ පුද්ගලික දාණයටත් වඩා උසස් ආනිසංස ලැබෙන දෙයක් හැටියටයි එදා බුදුහාමුදුරුවෝ මහා ප්‍රජාපති ගෝතමියට දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා යමෙක් මහා සංඝරත්නයට යමක් සංඝ සතුව පූජා කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් හැටියටයි උන්වහන්සේ අපට දේශනා කළේ. මෙවැනි ආකාරයට දෙන සියලුම ආමිස දානයන්ට වඩා බුදුහාඳුරු සඳහන් කරනවා සිව් දෙසින් වඩනා ස්වාමින් වහන්සේ නමකට ආරාමයක් පූජා කරනවා නම් එහි ආනිසංස අර කලින් සඳහන් කළ සියලුම දානයන්ට වඩා ආනිසංසදායී කියලා. ආරාම පූජාවටත් වඩා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම ආනිසංසදායී කියලා දේශනා කරනවා. යමෙක් ප්‍රාණඝාතාදියෙන් වෙන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒක වඩාත් ආනිසංසදායී කුසලයක් විදියට බුදුහාමුදුරු බුදු නුවණින් දැකලා අප කෙරේ කරුණාවෙන් දේශනා කරනවා. මෙහෙම පින්කම් ගැන ආනිසංස දේශනා කරද්දී උන්වහන්සේ අපට සඳහන් කරනවා, එක සුළු මොහොතක් යම්කිසි කෙනෙක් සීල සත්‍යෝ සුවපත්ත්වා කෙන හැඟීමෙන් මෛත්‍රී වඩනවා නම් එහි ආනිසංස අර මුලින් සඳහන් කළ සීලම දෙයට වඩා ආනිසංසදායි දෙයක් බව දේශනා කළා. එනිසා දිනපතාම ඉතාම ස්වල්ප වේලාවක් හෝ මා මෛත්‍රී භාවනාව සඳහා වෙන් කරනවා. උදෑසන අවදිච්ච මොහොතෙම තමන් නිදාගෙන සිටි ආසනයේ සිටගෙනම විනාඩි කිහිපයක් අද දින මට හමු වෙන සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මා මෙත් සිතින් සෙත් පතනවා. දිනෙහි කටයුතු නිමා කරලා රාත්‍රී නිින්දට යන සූදානම් වෙනකොට ඊට මොහොතකට කලින් මම අද දින මට මුණ ගැහුණු සියලුම සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මා ප්‍රාර්ථනා කරනවා. නිරවුල් පිරිසිදු මනසකින් දවස ආරම්භ කරන මම එලෙසම සියලු අමනාපකම් හිත් වේදනා පසෙක තබලා ඊටාම පිරිසිදු සිතින් නින්දට ගිහිල්ලා සුවසේ නිදාගෙන මා සුවසේ අවදි වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන තුල මා සනාතන රැකවරණය සඳහා ඉදිරියේ කරා පියවර නගනවා. මෛත්‍රී භාවනාව ඉහළ ආනිසංසදායි පින්කමක් වශයෙන් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ අවසානයේ සඳහන් කරන්නේ, යම්කිසි කෙනෙක් අසුරු සැනක් ගහන මොහොතක් වුවද සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාරයන් සියලු දේවල් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන් වුණොතින් එය අර සියලු කර්මයන්ට වඩා කුසල කර්මයන්ට වඩා ආනිසංසදායි දෙයක් හැටියටයි දේශනා කරන්නේ. ඇසට දකින රූප, කනට ඇසෙන ශබ්ද ආදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් ලැබෙන මේ දේවල් නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන හැටියට හට ගන්නා ස්කන්ධ පංචකය පෙරපසු නොවී හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ මොහතක් දකින්න පුළුවන් නම් එය ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. මගේ සසර ජීවිතය සුවපත් වන්නට මෙය මහා පුණ්‍ය නිධානයක්, මහා ශක්තියක්, ආලෝකයක් බවට පත් වෙනවා. එක්පසෙකින් මා නිරතුරුව සියලු සත්වෝ සුවපත්ත්වා කියන හැඟීම පැතුම වඩන අතරින් දිනපතාම තම ජීවිතයේ සිදුවන අනිත්‍යතාවයේ ටිකෙන් ටික මා පසක් කරනවා. මගේ ජීවිතයේහි සාර්ථකත්වය, ජීවිතයේ සතුට සැනසුම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෛත්‍රී භාවනාව සඳහා මා කැප කරන කාලය ටිකෙන් ටික වැඩි කිරීමත්, අනිත්‍ය සංඥාව වැඩි වීම සඳහා මා කැප කරන කාලය වැඩි කිරීමත් පමණක් බව මා ඉතා මැනවින් පසක් කරනවා. මගේ ජීවිතයේහි සැබෑ ආලෝකය, සැබෑ රැකවරණය, සැබෑ සතුට පවතින්නේ මෛත්‍රී වැඩීම සහ අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම නැමැති මේ ශක්තිමත් කුරුණු දෙක මත බව මා බුදුවදනින් පසක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන තුල මා ලැබපු ඉහළම අවබෝධය මෙයයි. මගේ ජීවිතයේහි ඉහළම සාර්ථකත්වය තීරණය කරන අදිසි හස්තය වෙන්නේ මෛත්‍රී වැඩීමත්, අනිත්‍ය සංඥා මෙනෙහි කිරීමත් පමණක් බව මා මනවින් පසක් කරනවා. දිනෙන් දින මෙහි ස්වභාවය මා තේරුම් ගනිමින් ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව පසක් කරමින්, සතිමත් බව දිනු කරමින්, වීරයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යමින්, ධර්මයෙන් සතුටටපත් වෙමින්, චෛතසිකයන්ගේ ප්‍රීතිය උපදවා ගනිමින්, සැහැල්ලු බවෙන් ඔස්සේ හිත සමාධිමත් කරමින් උපේක්ෂාව කරා මා දිනෙන් දින පියවර තබනවා. ඒ මගේ ගමන් මග සත්පුරු ශාස්ත්‍රයෙන් ආධ්‍යාත්මික ගුණ සම්බරින් දිනෙන් දින ශක්තිමත් වේවා, ඒකාලෝක වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි ඉමහත් කරුණාවෙන් කටයුතු කරපු උත්තුංග මනස රත්නය. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් පසක් කළා. ප්‍රඥාව දියුණු කරලා ලෝකයේ සත්ත්වයන් දුකෙන් නිදහස් වෙනා වගේම එවැනි මට්ටමට හිත දියුණු කළ නොහැකි සත්ත්වයන් මේ ලෝකයේ සිටින බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. හරියට නෙළුම් විලක හෙට දවසේහි විකසිත වන්නට තිබෙන නෙළුම් මල් මෙන්ම තව දින කිහිපයකින් විකසිත වන්නට තියෙන නෙළුම් මලුත් තියෙන බව උන්වහන්සේ පසක් කළා. එලෙසම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මගින් ඉක්මනින් මගඵල ලබන උතුමන් මෙන්ම කලක් ගත වී සුගතිගාමීව පසුව මාර්ගඵල ලබන අය සිටින බවත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ අවබෝධය නිසා උන්වහන්සේ මඟඵල ලබන්නට තරම් සුදුසුකම, මානසිකත්වය, ශරීර ශක්තිය, ජීවිත කාලය නොමැති අයට උන්වහන්සේ සුගතිගාමී මාවත විවර කළා. ස්වර්ගගාමී මාර්ගය සඳහා මඟහසර විවර කළ දුන්නා. විශේෂයෙන්ම බුද්ධ, ධම්ම, සංඝ කියන මේ තෙරුවන විශේෂෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම සුගතිගාමී වීමේ ප්‍රධාන ක්‍රමයක් බව උන්වහන්සේ නුවණින් අවබෝධ කරගත්තා. මට කුණ්ඩලි නැමැති ඒ රෝගී දරුවා, ඒ රෝගී තරුණයා ජීවිතයෙන් සමු ගැනීමට මොහොතකට පෙර උන්වහන්සේගේ බුදු රැස්වල ආලෝකයෙන් බුදුහාමුදුරු කෙරෙහි සිත පහදවලා ඒ අහිංසක තරුණයාට සුගතිගාමී වීමට මඟහස්තර විවර කළ දුන්නා. එදාම මිය යන්නට හිටිය චත්තමානක කුමාරයාට චත්තමානක ගාථා තුලින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ගුණ සඳහන් කරලා එය ඔහුගේ සිත තුළ තැන්පත් කරලා චත්තමානකට සුගතිගාමී වෙන්නට බුදුරජාණන් වහන්සේ අවස්ථාව ලබා දුන්නා. ඒ උතුම් චත්තමානක ගාථා මගේ දිව්‍ය මඟ පහන්වීමටත්, සසර ගමන ඒකාලෝක වීමටත්, සුගතිගාමී වීමටත් මට හේතු වාසනා වේවා. ඒ චත්තමානක ගාථා තුළ මා හොඳට බුදුරජාණන් වහන්සේව නුවණින් දකිනවා. සද්ධර්මයේහි ගුණ මා ඒ තුළ දකිනවා. ආර්ය මහා සංඝරත්නයේ ගුණ චත්තමානක ගාථා තුළින් මා දකින්න උත්සාහ කරනවා. යෝ වද තම් පවරෝ මනුයේසු සක්ඛ්‍ය මුනි භගවා කත කිංචෝ පාරගතෝ බල විරිය සමංගේ තං සුගතං සරණත්ත මොපේමි. මිනිසුන් අතර කතා කරන්නන්ගෙන උතුම් වූ සාක්‍ය මුනි වූ භාග්‍යවත් වූ කල කිස ඇති සසරින් එතෙර වූ කාය බල ඥාන බලෙන් හා වීරියෙන් යුක්ත යමෙක් වේද ඒ සුගතියන් වහන්සේ වෙත සරණ පිණිස එළඹෙමි. රාග විරාග මනේය මාසෝකං ධම්මම සංකත මප්පාටි කුලම් මධුරමි මං පගෝනං සුවිබන්තං ධම්මමි මන්තර නත්ත මෝපේමි. රාග දුරු කරන තෘෂ්ණා රහිත වූ, ශෝක නැති, පිළිකුල් නැති, මිහිරි වූ, ප්‍රගුණ වූ, මනවින් බෙදූ, අසංකත වූ මේ ධර්මයක් වේද? ඒ දහම් සරණ වෙත පිහිට පිණිස එළඹෙමි. යත්ත ච දින්න මහම්පල මාහෝ චතුසු සුචේසු පුරේස යෝගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංගමි මන්සර නත්ත මෝපේමි. යම් ආර්ය සංඝරත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත්ඵලයයි කීවාහුද? සුපිරිසිදු වූ පුරුෂ යුගල සතරෙක් වූ, චතුරාර්ය සත්‍ය හා නිවන දක්නා වූ ඒ පුද්ගලයෝ අට දෙනෙකි. ඒ සංඝරුවන වෙත පිහිට පිණිස එළඹෙමි. සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීළු ධර්මකාරණා කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. එක පස්සෙකින් උන්වහන්සේ කර්මය පිළිබඳව අවබෝධය සහිතව ස්වර්ගගාමී මාර්ගය සුගතිගාමී වීමේ මාවත දේශනා කළා. සිත මුල් වෙලා තමන් කයින් වචනයෙන් සිතින් කරන්නා වූ දේට අනුරූපව තමන්ට විපාකෝ ආනිසංස ලබා දෙන බවත්, ඊට අනුරූපව නුවණැති කෙනා අකුසලයෙන් මිදී සුගතිගාමී වීම සඳහා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ අපට අනුශාසනා කළා. සසර සැප විඳීමෙන් උනත් සසර භවයක් පාසා දිග ගමනක යෙදීම බුදුහාඳුරෝ අනුමත කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ එක් පස්සකින් ස්වර්ගගාමී මාර්ගය දේශනා කරමින් සුගතිගාමී වීමෙහි ස්ථාවර පදනම අපට අනුශාසනා කරන ගමම් අනිත් අතින් නිර්වාණ අවබෝධය සඳහා විමුක්තිය සඳහා මාවත දේශනා කළා. ඒ සඳහා නිතරම ඇස් කන්න ආසාද ඉන්ද්‍රිය තුලින් සිදුවන අනිත්‍යතාවය පසක් කරන්නටත්, සිහිය හා නුවණ දිනු කරන්නටත්, තමන්ගේ කය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථාන හතරෙහි සිහිය පිහිටුවා ගනිමින් සතර සතිපට්ඨානය තුල වාසය කරමින් බුදුරජාණන් වහන්සේගේ බුදු සේවනයෙහි ඉඳිමින් බුද්ධ ශේස්ත්‍රය තුල ජීවත් වෙමින් නිතර සතිපට්ඨාන භාවනා වශයෙන් දේශනා කරපු සමුදේ වය ඇතිවීම නැතිවීම අනිත්‍යතාවයේ බණ ලෙස බුදුහාමුදුරෝ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළා. උන්වහන්සේ මේ විමුක්ති මාර්ගය අපට දේශනා කළේ ජරා මරණ ව්‍යාධි ආදී මේ දුක් වලින් සදහට නිදහස් වීමේ මාවත වශයෙන්. ඒ සඳහා විශේෂයෙන්ම පටිච්චසමුප්පාද න්‍යාය අප අවබෝධ කරගත යුතුයි. අවිද්‍යා සාගතව අපේ ඇස දල්වා බලන මොහොතක් පාසාම සංඛාර විඥානාදී සෙසු ධර්මතා හටගෙන අවිද්‍යාවේ ප්‍රතිඵල ලෙස ජරා මරණ ස්පර්ශ කිරීමට අපට සිදුවන බව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කළා. එසේ නොවනට නම් මේ හේතුඵල ධම මනවින් තේරුම්ගෙන දුකෙන් නිදහස් විය හැකිසේ නිරතුරුව සිහි පිහිටුවා ගනිමින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි, කය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, මනස අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි කියලා මේ අටලොස් ධාතු පිළිබඳව අනිත්‍යතාවය මෙනෙහි කරන්නට උන්වහන්සේ අපට කරුණාවෙන් අනුශාසනා කළා. මේ සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. හැම මොහොතකම හේතු නිසා හටගන්නා වූ මේ ස්වභාවයන් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේ යථාර්ථය පසක් කර ගැනීමේ මාවත ලෙස බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ සීලයක පිහිටා නිරතුරුව සමත විදර්ශනා වඩමින් නාම රූප ධර්ම ප්‍රකට කරගන්නටයි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බින්කෝ සෝ ඉමං විජඨයේ ජඨං. මේ යන ආධ්‍යාත්මික ගමන් මගට අපට නිරතුරුව උපයෝගී වෙන දේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ඇති විශ්වාසය, ගෞරවය. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව උන්වහන්සේගේ අවබෝධය සම්බුද්ධත්වයේ කෙරෙහි තියෙන අපේ අචල විශ්වාසය මේ ආධ්‍යාත්මික ගමන් මගේ මූලික සුදුසුකමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය සසර දුක් ගිනීමට නිවෙන ඒකායන මාවත ලෙස ය සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව අප විශ්වාස කළ යුතුයි. ඒ සඳහා මගේ ගමන් කරපු ස්වාමින් වහන්සේලා තුළ සුපටිපන්නාදී ගුණයන් තිබූ බව, තිබෙන බව අප විසින් විශ්වාස කළ යුතුයි. නිරතුරුව බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන කෙරෙහි අචල විශ්වාසයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් කලනිමිතුරු අසුරෙන් ධර්ම ප්‍රතිපදාවෙන් මේ ශ්‍රද්ධාව ටිකෙන් ටික වැඩි කර ගැනීම අපේ දිවි මඟට ආලෝකයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් උපදවාගෙන සිටීද ඔහු දුගතිගාමී නොවන බව. දිනපතාම අපට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහි වෙන වාරය වැඩි කර ගන්නට හැකි වුවහොත් අපට සුගතිගාමී මාවත ස්ථාවර කර ගන්නට හැකියාව තියෙනවා. අප සියලු දේ කළ යුත්තේ අපේ ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් ගනිමින්. කොයි මොහොතක අපි කොයි අනතුරකින් අපේ ජීවිතය නිමාවට පත්වේදද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළේ මිනිස් භවයෙන් පහළට නොයන්නට, අපාගත නොයන්නට ස්ථාවර රැකවරණයක්, පිළිසරණක් සලසා ගන්නටයි. ඒ සඳහා නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වැඩීමත්, ධර්මරත්නයේ ගුණ සිහිපත් කරමින් සදහම් ගුණ වැඩීමත්, සංඝරත්නයේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වැඩීමත්, සීල සත්වෝ සුවපත්ත්ව යන හැඟීමෙන් මෛත්‍රී භාවනා වැඩීමත් අපට සෙසු කුසල් අතර ප්‍රබලම කුසලයේ බවට පත් වෙනවා. මේ සඳහා මා දවසට වැඩි කාලයක් කැප කරනවා. මේ හුදෙක් මරණයෙන් පසු සුගතිගාමි වීමට පමණක් නොව මගේ වර්තමාන මොහොතේ හිත පිරිසිදුව සතුටෙන් නික්‍රේසීව තබා ගන්නට තියෙන ඒකායන මාවතත් මේ සදහම් මඟ පමණයි. මම මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේහි ආශිර්වාදය, ආනුභාවය නිරතුරුව සලසා ගන්නවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළ කිසිදා ගිලිහි නොයන්නට, සසර කිසිදා දුගතිගාමී නොවනට හැකිසේ මා ස්ථාවර ලෙස සුගතියේ සිත පිහිටුවා ගන්නවා. ස්ථාවර ලෙස ඕනෑම අභියෝගාත්මක කරුණක් අභියසදී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වනසේ මගේ හිත කුසලෙන් ශක්තිමත් කරගන්නවා. ලෙඩ දුක්කට පත්වීමේදී, අනතුරකට පත්වීමේදී, වෙනත් කෙනෙකුගේ විෂම චර්යාවකදී ඕනෑම අවස්ථාවක මගේ හිතේ අකුසලයක් ඇති නොවනසේ, සිත දුර්වල නොවනසේ ශ්‍රද්ධාවෙන් සහ මෛත්‍රියෙන් මගේ සිතම ඉන්ද්‍ර කීලයක්සේ ශක්තිමත්ව තබා ගන්නවා. මෙලෙස මානසිකව දුර්වල නොවනසේ ස්ථාවර සිතක්, අකම්පිත මනසක් ඇති කර ගැනීමයි මා ලැබපු අධ්‍යාපනයේ ආර්ථිකය ආදී සියලු කාරණාවල අග්‍රතම ප්‍රතිඵලයසේ මා මැනවින් පසක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර උදාහරණ ඔස්සේ, සංඝරත්නයෙන් මා අසා දැනගත් අනුශාසනා ඔස්සේ මා ලබන ප්‍රධානතම අවබෝධය මෙයයි. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අපරිමිත ගෞරවයෙන්, මහත් ප්‍රතිවේදීත්වයෙන් මේ සදහම් මගෙහි ඉදිරිය බලා මා මොහොතින් මොහොත පියවර යනවා. මා මොහොතින් මොහොත ඉදිරිය කලා පියවර තබනවා. ඒ සඳහා මා කරන සියලු පින්කම් මට ආශිර්වාදයක්ම වේවා. පිපිපියොම් වනයක් ලෙසින් තුන් ලෝ විපුල මන නන්දනා අතිමහත් ගුණයෙන් උතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලිලෝ සතුන් වෙත අමනිවන්සුව කැන්දනා බැති කුසුම් මතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා සුගති දුන් හද උල්පතේ මෙත් සිහිලසින් කල සාගෙනා ලෝවි දුන් මුව පියු මගින් අමදිය කඳක් සේ වැහුණා පාපයෙන් මුදවා සතුන් දුක් වේදනා සංසිඳුවනා ඒ අමා සදහම් ගඟේ කිමිදී කරන්නේ මේ වන්දනා නොමතලා මල්ගෙන යමින් රොන් බිඟුරලක්සේ හැසිරෙනා සෙත් සතන් නොපෙලා දනන්ගේ ගම් දනව්වල වඩිමිනා මුනිතුමන් දෙසු මග යමින් සදහම් තැනින් සෙත් නහවනා අති උතුම් මහ සඟරුවන් බැතියෙන් කරන්නේ මේ වන්දනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉපදුනා වූ බුද්ධිමත් මනුෂ්‍ය රත්නයකට සිය විශිෂ්ටතම බුද්ධියෙන් ගත හැකි ඉහළම ප්‍රතිඵලය කුමක්ද කියලා අභිඤ්ඤා සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා. නුවණැති මිනිසෙකුට තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් අවබෝධ කරගත යුතුයනම් කල හැකිනම් ඒ උසස්ම දේ කුමක්ද කියලා. මනුෂ්‍යයෙකුට මේ ලෝකේ ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය සිය බුදුහාමුදුරු දකින්නේ තමන්ගේ ජීවිත පැවැත්ම ගැන තියෙන අවබෝධය. අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් අත්දැකීම් ලැබීමයි. අප කිසියම් ඇස ආදී ආයතනයකින් අත්දැකීමක් ලැබුණා යනු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ හටගත්තා කියන එකයි. ඒ සමගම අවිද්‍යාසහගතව සිටීමේ අනිසි ප්‍රතිඵල ලෙස අපේ සිත ෂණිකව බාහිර රූපය තුල ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙමින් බැස ගන්නවා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කිවෙ මෙයයි. කිසියම් විටකස්පේ ඇසෙන් දකින රූපයක් බාහිර ඇතේයි, බාහිරෙන් දරුවෙකු, ද්‍රව්‍යයක්, දෙයක්, පුද්ගලයෙක්, ඥාතියෙක් අප අවිද්‍යාසහගතව වැළඳගත්තොතින් අපි ඒ වැළඳගන්නේ සැබවින්ම දුව හෝ පුතා නෙවෙයි. අපි වැළඳගන්නේ ජරා මරණ බව අපි පසක් කළ යුතුයි. බුදුහාමුදුර අපට දේශනා කරන්නේ මෙන්න මේ යථාර්ථය. යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් සුත්තමේ ඥානය වශයෙන් මේ අවබෝධය ලබා ගන්න අපි දක්ෂ වුණොතින් මෙන්න මේ අවබෝධය තමයි බුද්ධිමත් මනුස්ස රත්නයකට මේ ලෝකය තුල ලැබිය හැකි ඉහළම අධ්‍යාපනය. කිසියම් කෙනෙක් මේ අවබෝධය ලැබුණොත් ඔහු එතනින් නවතින්නේ නැහැ. ඔහු මතු අනාගතයේ තමන්ට එළඹෙන ජරා මරණ, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංප්‍රයෝග ආදී අනන්ත දුක් සමුදායෙන් නිදහස් වන්නට කළ යුත්තේ කුමක්ද කියලා වහ වහාම තේරුම් ගන්නවා. එහෙනම් ඔහු දුරු කළ යුත්තේ මොකක්ද, ප්‍රහීණ කළ යුත්තේ මොකක්ද, ශේ කළ යුත්තේ මොකක්ද කියන එක දහම තුලින්ම අවබෝධ කරගන්නවා. ඔහුගේ විශිෂ්ටම ඥානෙ උපයෝගී කරගෙන යමක් ප්‍රහීණ කළ යුතු නම් ඒ ප්‍රහීණ කළ යුත්තේ අවිද්‍යාවත් භව තණ්හාවත් කියන බව ඔහු පසක් කරනවා. මෝහය නොදැනීම හේවත් අවිද්‍යාව දුරු කිරීමත්, ලෝකයට තියෙන ඇලීම දුරු කිරීමත් ඔහුගේ ප්‍රධාන කාර්ය බවට පත් වෙනවා. තවදුරටත් ඉදිරියට යන මේ තැනැත්තාට පේනවා ඒ සඳහා කළ යුතු මාවත පිළිවෙත කුමක්ද කියලා. ඔහු දකිනවා සමත විදර්ශනා වැඩිමයි තමන්ට වඩන්න තියෙන ඉහළම දේ කියන එක. තමන් සසර අනාදිමත් කාලයක් පුරන ලද ප්‍රාර්ථනාවන්හි, පුණ්‍ය ධර්මයන්හි ආනිසංස විදියට ලැබුවා වූ මේ ජීවිතය තුළ තමන්ගේ මනසින් ගත හැකි, තමන්ගේ ජීවිතයෙන් ගත හැකි ඉහළම ප්‍රතිඵලය සියහු දකින්නේ සමත විදර්ශනා සඳහා කාලය කැප කිරීම. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති ආදී භාවනාවක් උපයෝගී කරගෙන වර්තමානයේ තුල වැඩි වේලාවක් කුසල අරමුණක සිට තබා ගන්නට අපි උත්සාහ දරන්නට ඕන. මේක තමයි මගේ ජීවිතයේ මට ලබන්න පුළුවන් උසස් සාර්ථකත්වය වෙන්නේ. ටිකෙන් ටික හිත එක අරමුණක තබා ගැනීමේ හැකියාව, හිත සමාධිමත් කිරීමේ හැකියාව මා ටිකෙන් ටික දියුණු කරනවා. ආනාපානසති භාවනා කරමින්, මෛත්‍රී භාවනා කරමින්, බුදු ගුණ වඩමින්, ආහාරයේ පටික්කුල සංඥා වඩමින්, පඨවි ආපෝ තේජෝ වායෝ කින ධාතු මනසිකාරයේ වඩමින්, ධම්මානුසතිය වඩමින්, සංඝානුසතිය වඩමින්, ඡාගානුසතිය, මරණානුසතිය, සතර බ්‍රහ්ම විහරණ, දසකසින, මේ ආදී ධර්මතා භාවනා කමඨහන් වඩමින් දිනෙන් දින මා හිත සමාධිමත් කිරීමේ කාලය වැඩි කර ගන්නවා. බාහිර ලෝකයේ සමග පුද්ගලයන් සමග මා ගැටීම ටිකෙන් ටික අඩු කර ගන්නවා. බාහිර පුද්ගලයන්ට ගැටෙන්න තියෙන අවස්ථා හැකිතාක් මගහරවා ගනිමින් මගේ ආධ්‍යාත්මික දියුණුව ගැන උපරිම විශ්වාසය තබා ගනිමින් මා දිනෙන් දින මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරිය කරා පියවර තබමින් ශාන්තිය කරා, නිවීම කරා, සැනසීම කරා ඉදිරියට ගමන් කරනවා. මේ ගමන් මගේ ප්‍රතිඵල ලෙස මා ටිකෙන් ටික විද්‍යා සහ විමුක්ති දෙක සාක්ෂාත් කරගනිමින් දුකෙන් නිදහස් වෙමින් දුකෙන් නිදහස් වෙන බව දනිමින් දකිමින් දිනෙන් දින මා කාලය ගත කරනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න යන්න මට වෙනදා මගේ හිතට ආපෝ කෙලෙස් දැන් එන්නේ නැහැ. ඒව ටිකෙන් ටික අඩු වෙමින් මටම දැනෙන ගන්නවා මගේ හිත දැන් කොයිතරම් නිවිච්ච හිතක්ද කියලා. ඒ සමගින්ම මා තව තවත් සතුටටපත් වෙමින් ශ්‍රද්ධාව දිනු කරගනිමින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට වීරිය ඇති කරගන්නවා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා කියපු ලෙස සද්ධර්මය මගේ ජීවිතයට පහනක් දිවයිනක් ආලෝකයක් කර ගනිමින් අනිත් බාහිර කිසිම දෙයක් ගැන වැඩි විශ්වාසයක් තබා නොගනිමින් ධර්මයේ පිළිබඳව උපරිම විශ්වාසය තියාගන්නට මා කටයුතු කරනවා. මගේ මේ ආධ්‍යාත්මික ගමන් මග දිනෙන් දින සඵල වේවා. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව විශ්වාසයේ ගෞරවය දිනෙන් දින මා තුළ වැඩි වේවා. සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව මට දිනෙන් දින පසක් වේවා. ආර්ය සංඝ රත්නයේ සුපටිපන්නාදී ගුණ මෙනෙහි වෙමින් සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා මගේ වර්තමාන ජීවිතයේ මිතුරන්සේ ඇසුරු කරමින් කේමා උප්පලවන්නා වැනි මෙහෙණින් වහන්සේලා මගේ මිතුරියන්සේ ඇසුරු කරමින් චිත්ත ගෘහපතියා හත්කාලක වගේ අය ආධ්‍යාත්මික මිතුරන්සේ ඇසුරු කරමින් කුජ්ජුත්තරා නන්ද මාතා වැනි අය මගේ යෙහෙලියන්සේ කල්‍යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරමින් මා මගේ දිවි මගට ආලෝකයේ සපයා ගන්නවා. ආධ්‍යාත්මික මිතුරන් ටිකෙන් ටික වැඩි කර ගනිමින් ඔවුන්ගේද ආදර්ශය ආශිර්වාදය මගේ ජීවිතයට අවශෝෂණය කර ගනිමින් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි නිවි සැනසෙමින් මා ඉදිරියේ කරා පියවර තබනවා. සාදු සාදු සාදු. සෙත් සේරේ දෙන මහා ගුණමු දානම් සත් හට වන බව දුකට වේදානම් තිත් ගානා දුර උතුර ලන දිනේ දානම් සිත සතෝ සින් නම දිම්මුනේ දානම් එම පමනින් පැවසෝ මුනේ දන තතු මෙම හැම දෙන බල වෛදක් විය යුතු තම තම නැන පමණින් දැන ගත යුතු මම නම දිම් සදහම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරයොත් මහාමුග ලන්පෙලි වෙලිනා පිළිවෙත් සරෝමහා සඟගන සොබනා මුදුනත් බැඳ නම දිම් බැති පෙමිනා සාදු සාදු සාදු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි ඉමහත් කරුණාවෙන් දේශනා කරනවා ශාන්ත පදේ කරා යන මාවත යන්තං සන්තං පදං අභිසමෙච්ච යමේ යම් ශාන්ත පදයක් කරා යාමට කැමතිනම් ඔහු සක්කෝ උජෝච සූයෝච කියපු විදියට දක්ෂව ඍජු ගතිය යුක්තව මනාම ඍජු බවින් තම දිව්‍ය මග සරසාගෙන හැකිතාක් දුරට සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තායන බුදු වදනට අනුව සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා නිරතුරුව මෙත් වැඩිය යුතුයි. ආධ්‍යාත්මික ගමන් මඟ වැටී තියෙන්නේ මෛත්‍රී භාවනාව නැමැති පාලමෝස්සේ බව මට මැනවින් පසක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න ඇති වෙන්න ධර්මයේ ගුණ තේරෙන්න තේරෙන්න මහා සංඝරත්නයේ ඇසුර ලැබෙන්න ලැබෙන්න මට තේරෙනවා ආධ්‍යාත්මික ගමන් මගෙහි මෛත්‍රී භාවනාව සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන බව. මා කරන හැම දෙයක්ම මෛත්‍රිය මත පිහිටලා මෛත්‍රියෙන් ලතිත්තු හදවතින් ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් සිදු කිරීමට මා නිතර උත්සාහ කරනවා. හැම මොහොතෙහිම මට හමු වෙන අය ගැන මෛත්‍රියේ සිතුවිල්ලෙන් මෛත්‍රිය ඇසින් බැලීමට මා මගේ මනස පුහුණු කරනවා. අන් අයගේ වැරදි අඩුපාඩු වලදී ඉවසන ස්වභාවය ටිකෙන් ටික මගේ හිතේ වැඩි වෙනවා. මට මුණ ගැහසන අය මගේම ප්‍රියමනාප දරුවන්සේ දැකීමට මා දැන් හුරු වෙලයි සිටින්නේ. ඔවුන් වෙතින් මට කිසියම් අඩුවක් වුණොතින් ඒ දෙයින් මා කම්පා නොවෙනසේ මගේ හිත දැන් හුවාක ශක්තිමත්. ඇතැම් විට ඔවුන් විසින් දීපු දෙයකින් කරපු ක්‍රියාවකින් මට යම්කිසි විදියක සිත් ඇවුලක් එන්නට පුළුවන්. නමුත් එතෙන්දී මා මගේ හිත හොඳට ආරක්ෂා කරගන්නවා. ඇතැම් විට අන් කෙනාගේ ක්‍රියාවකින් මට අපහසුවක් එන්නට පුළුවන්. එහිදී මගේ හිත මානසික නොවැටෙනසේ හිතට අමනාපයක් ඇති නොවෙනසේ මෛත්‍රී නැමැති ශක්තිමත් පර්වතය තුල මා නොසැලී සිටිනවා. මා ළඟ වෙච්ච අවස්ථාවක වෛද්‍යවරයෙක් හෝ මගේ ඥාතිවරයෙක් දෙන බෙහෙතකින් වතුර බිඳකින් මට ඇතැම් විට කායික අපහසුතාවක් දැනෙන්න පුළුවන්. එසේ වුණත් මා දන්නවා ඔවුන් මට මේ දේ දුන්නේ මං කෙරේ කරුණාවෙන්. ඒ දෙයින් මට අපහසුාවක් වුණත් මට හුස්ම ගන්නට අපහසු වුණත් ඒ ක්‍රියාව නිසා මගේ ජීවිතය අවසන් වුණත් මා නොවුන් කෙරෙහි කිසිදු අමනාපයක් ඇති නොවෙනසේ මෛත්‍රී නැමැති ශේම භූමිය තුල මා අභිෂේක කරනවා. ඇතැම් විට යම්කිසි කෙනෙකුගේ ක්‍රියාවකින් මගේ ජීවිතයට හානියක් වෙන්නට පුළුවන්. මගේ හතුරෙක්ගේ පහරකින් මගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. මගේ සතුරෙකුගේ බලපෑමෙන් මා ප්‍රියකරන සියලුම දෙනා මගේ අභියස අනතුරට පත් වී මාද එම අනතුරට පත් වීමටම පුළුවන්. එසේ වුණත් මගේ සිත කිසි ලෙසකින්වත් නොසැලෙනසේ ස්ථාවර පදනමකින් මා මෛත්‍රියෙන් ශක්තිමත් වෙනවා. ඕනෑම අවස්ථාවක මගේ ජීවිතයට කිසිදු අනතුරකින් මෛත්‍රියට හානියක් නොවෙනසේ මා මගේ හිත හදාගන්නවා. දිනපතාම මා මෛත්‍රී භාවනාව දියුණු කරනවා. සීල සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සීල සත්වයෝ සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සිටින සීල සත්වයෝ සුවපත් වෙත්වා බස්නාහිර දිසාවේ සිටින සීල සත්වයෝ සුවපත් වෙත්වා උතුරු දිසාවේ සිටින සීල සත්වයෝ සුවපත් වෙත්වා දකුණු දිසාවේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා උඩ දිසාවේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා යට දිසාවේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු ලෝවැසි සත්වයෝ සුවපත් වෙත්වා අවීචියේ පටන් භවග්‍රය දක්වා සිටින විශ්වයේ සියලුම සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා ලෝකයේ සියලුම සත්වයන් එකම දරු පෙලක්සිය දකිමින් මායි හැමට මෙත් සිතින් සෙත් පතනවා. මාතායතානියම් පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්කේ ඒවම් ති සම්බභූතේසු මාන සම්භාවයේ අපරිමානං වෙත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෝසත හැම කල් නිදෝකී පත්වා සැපතට සමගීව මුනිකී වෙත්වා සෝසත හැම කල් නිදෝකී පත්වා සැපතට සමගීව මුනිකී සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන කෙරෙහි ඇති ගෞරවය විශ්වාසය ප්‍රසාදය මගේ ආධ්‍යාත්මික දිවි මගට පහන් තැඹක්සේ ආලෝකය සපයනවා. ඒ ශ්‍රද්ධාව ඇති වුණු පමණට මා තව තවත් කල්යාණ මිත්‍රයන් වෙත එළඹෙනවා. සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාවෙන් කල්යාණ මිත්‍රයන් වෙත එළඹෙනවා. උපසංකමිත්වා කෛරුපාසති. කල්යාණ මිත්‍රයන් වෙත එළඹ ඔවුන් වැසුරු කරනවා අවංකව මෛත්‍රියෙන් බුද්ධිමත්ව. ඇසුරු කිරීමේදී ඔවුන් වෙතින් මා සද්ධර්මය කරා යොමු වෙනවා. කෛරුපාසන්තෝ සෝතං ඕදහති. මං මගේ දෙසවන් ඔවුන් වෙත යොමු කරනවා, සූචභාව ඇති කරනවා. සක්‍රීයව ඔවුන්ගේ පණිවිඩයට මා ඇහුම්කන් දෙන්නට සූදානම් වෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් යොමු කරන මට ඔවුන් වෙතින් සද්ධර්මය ඇහෙනවා. සුත්වා ධම්මං ධාරේති. ඒ අසන ධර්මය මා කරඬුවක තැන්පත් කළ නිධානයක්සේ මැනවින් මතකයේ රඳවා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. දරාගත්තා වූ ධර්මයේ මම අර්ථය මැනවින් විමසනවා. විමස විමසා මම බලනවා. කුසලය කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? දුකේ නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ ආදී කාරණා මා නැවත නැවතත් විමසමින් සාකච්ඡා කරමින් මගේ දැනුම මා නිවැරදි කරගන්නවා. අත්තං උපපරික්ඛන්තෝ ධම්මනිජ්ජානක්ඛමන්ති. අර්ථය විමසනකොට ධර්මය ගැන මම ගැඹුරු අවබෝධයකට, නිරවුල් දැක්මකට පත් වෙනවා. ධම්මනිජ්ජානක්ඛන්තියා සති ඡන්தோ ජායති. ධම්ම පිළිබඳව නිරවුල් අවබෝධය ලැබීම සමගම සිහිය උපදවා ගන්නට කැමැත්තක් මට ඇති වෙනවා. සම්බුද්ධ ශාසනය තුල සැබෑ පිළිසරණ ලබන්නට ගෝචර භූමිය සුදුසු බිම වෙත මා කෙමෙන් පියවර තබනවා. සතර සතිපට්ඨානය තුල කාලය ගත කරනවා. ඡන්ද ධාතෝ උස්සහති. ඒ සතිය වඩන්නට උත්සාහය නිසා මන් ටිකෙන් ටික ඉහළට ඔසවා තබනවා. උස්සයිත්වා තුලේති. ඒ තුලින් මම නාම රූපාදී ධර්මතාවයන් තව තවත් ගැඹුරින් පසක් කරන්න උත්සාහ කරනවා. තුලේත්වා පදයති. ඒ ධර්මයන් ටිකෙන් ටික මා ගැඹුරට යනවා. මේ ගැඹුරට යෑම සමගම පහිතත්වෝ සමානෝ පරම සත්‍යං සච්චිකරෝති කියපු ලෙස මම පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය මැනවින් පසක් කරමින් ආධ්‍යාත්මික ගමන් මගේ පෙරමුණ කරා යනවා. ප්‍රඥාවෙන් මා පිරිසිදු දැනගන්නවා දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම. දුක පිරිසිදු දතියුතු දෙයක් බවත්, තෘෂ්ණාව නම් වූ සමුදය ප්‍රහීණ කළ යුතු දෙයක් බවත්, තෘෂ්ණාව දුරු කිරීමෙන් නිවන සාක්ෂාත් කළ යුතු දෙයක් බවත්, ඒ සඳහා මාවත ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතු බවත් මා මැනවින් පසක් කරනවා. ශ්‍රද්ධාව තුල මගේ සිත එන්න එන්නම ගැඹුරට යනවා. මගේ හදවත බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවක් බවට පරිවර්තන වෙමින් එනවා. වෙනත් කෙනෙකුගේ දර්ශනයකින් ඉගැන්වීමකින් චතුරාර්ය සත්‍ය පිළිබඳව අනිත්‍යතාවයේ පටිසම්පාදයේ පිළිබඳව මා තෙරුවන වෙතින් ඉගෙනගත් දේ නොවෙනස් වන්නට වෙනස් නොවන්නට හැකිසේ මා මගේ දැක්ම ඍජු කරගන්නවා. මගේ හදවත ශ්‍රද්ධාවෙන් පිරි ඉතිරි යනවා. ඕනෑම මොහොතක මගේ ජීවිතයට අනතුරක් වුණත් දුගතිගාමී නොවෙනසේ ශ්‍රද්ධාවෙන් මගේ හදවත පිරි ඉතිරි යනවා. ගඟක් ලෙසට ගඟක් වෙත නැමී ඇති ගහක් කොතනින් කැපුවත් ගඟට වැටෙන්නාසේ ඕනෑම අභියෝගාත්මක සංකීර්ණ අවස්ථාවක මා මිය ගියත් ස්ථාවර ලෙස සුගතියට බැස ගන්නාසේ මගේ හිත මා ශක්තිමත් කරගෙන ඇතියෙනි. ජලයේ මැදදී බිඳී ගිය මැටි කලයක ඇති ගිතෙල් ජලයෙන් උඩට එන්නාසේ ඕනෑම අවස්ථාවක අහසෙහි දියෙහි ගොඩබිම සටන් බිමක ෂේම භූමියක නිවසක සතුරන් මැද මේ කොතන මා මිය ගියත් කොයි ආකාරයෙන් මා මිය ගියත් කිසි දවසක දුගතියට නොවැටෙනසේ ස්ථාවර ලෙසම දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සිත පිහිටුවනසේ මගේ සිත ඉතාම ශක්තිමත්ව තබා ගන්නට මා දැන් දක්ෂයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණවල ශක්තියෙන් සද්ධර්මයේ උතුම් ධර්ම ප්‍රතිපදාවෙන් මහා සංඝරත්නයෙන් මට ලැබුණු ධෛර්යයෙන් මා ලබාගත්තු උත්තුංග ප්‍රතිඵලය තමයි ඕනෑම මොහොතක මා සුගතියට යාමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා සිටීම. ඒ සුගතිගාමී වීම කිසිදු බාහිර බලවේගයකට වෙනස් නොකළ හැකිසේ ස්ථාවර ලෙස මා තෙරුවන කෙරෙහි සිත පිහිටුවාගෙන ඉන්නේ. ඒ උත්තම වූ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තුල උන්වහන්සේගේ රූපකාය තුල උන්වහන්සේගේ අපරිමිත ආත්ම ශක්තිය තුල මා තව තවත් ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන හැම තැනක්ම මා ස්පර්ශ කරමින් උන්වහන්සේ තුල පැවති අපරිමිත ගතිගුණ වල ආභාෂය ආදර්ශය ආශිර්වාදය මගේ ජීවිතයට ආලෝකයක් ආශිර්වාදයක් කරගන්නවා. මට දැන් වැඩිපුරම සිහිවන්නේ බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ, මෛත්‍රී වැඩීමේ ආනිසංස, අනිත්‍යතාවයේ වැඩීමේ ආනිසංස, ආනාපාන සතියේ සිත දියුණු කරන ආකාරය මට දිනකට වැඩි වාර ගානක් සිතනවා. මගේ සිතේ පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, සතිය, ප්‍රඥාව නිරතුරුව වර්ධනය වෙනවා. මගේ හිතේ එන්න එන්නම පිරිසිදු වෙනවා, සමාධිමත් වෙනවා, ප්‍රඥාවෙන් බැබළී යනවා. මා ජීවිතේ ළඟපු භෞතික සියලු දේටත්, අධ්‍යාපනයටත්, ඥාතීන්ටත්, දේපලත් මේ සියලු දේට වඩා ජීවිතය තුළ මා ලැබපු වටිනාම දේ තමයි ශ්‍රද්ධා සම්පත්තිය. ඒ ශ්‍රද්ධා සම්පත්තියෙන් මට ලැබෙන ජීවිතාලෝකය, මානසික තෘප්තිය වෙන කිසිදු දෙයකින් මට ලබන්නට බැහැ. මගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය එන්නේ තුනුරුවන්ටයි. මගේ ජීවිතයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සමථ විදර්ශනා භාවනා වැඩිමයි. දිනෙන් දින මා සමතෙන් දිනු වෙනවා, විදර්ශනාවෙන් දිනු වෙනවා. මගේ සිත එන්න එන්නම සමත විදර්ශනා තුල ශක්තිමත් වෙනවා. මගේ සිත එන්න එන්නම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තුලින් දිවි මඟ පහන් වෙනවා. බුදුහාඳුරන්ගේ උතුම් චරිත ලක්ෂණ මා විටින් විට මෙනෙහි කරනවා. සාදු සාදු සාදු. චක්ඛවරං කිත රත්ථ සුපාදෝ ලක්කන මණ්ඩෙස ආයත පන්හි ශාමර සත්ත විභෝසිත පාදෝ ඒසහි තොයිහ පිතානරසිහෝ සක්ලකුණින් සැදී රත් පැහැ පාදේ ලක්ෂණ ඕවිලෝ බින්දි ගෝපාදේ ශාමර සේසත සැදුන පාදේ ඒ ඔබගේ පිය හෝ මොනි දුන්වේ සක්්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලක්කන චිත්තිත පුන්න සරීරෝ ලෝක හිතාය ගතෝ නර වීරෝ ඒසහි තොයිහ පිතානරසිහෝ සාකිය සිවුමැලි පුත්කුමරුන් වේ ලක්ෂණයෙන් පිරිපුන් සිරුරක් වේ ලෝවැඩ සාදනු වස්බැඩියේ වේ ඒ ඔබගේ පිය ඕමුනි දුන්වේ පුන්න සසංකනි බොමුකවන්නෝ දේව නරාන පියෝ නරනාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමි ඒසහි තොයිහ පිතා නරසිහෝ පුන්සඳ වන්මුවරැස් නැති පායා දෙව්මිනිසුන්තිය සීලිය බෝවා මත්ගිජි දුන්ගමනින් සැරසයා ඒ ඔබගේ පිය ඕ බුදුරාජා කත්තිය සම්භව අංග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒසහි තොයිහ පිතා නරසිහෝ උස්න් කොල කැත්න් කොල ලත් උපතයා දෙව්මිනි සුන් වැඳි පායුගලයා සීල සමාධිය ලත් සිතවේයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා. ආයත යුත්ත සුසන්තිතනාසෝ ගෝප මුකෝ අබිනීල සුනෙත්තෝ ඉන්ද දනු අබිනීල බමුකෝ ඒසහි තොයිහ පිතානරසිහෝ දික්වට නාසය ලාලිත වේයා නිල් නෙතු හාදෙ බැමින් යුතු වේයා දෙදුණු වන් පැහැයෙන් දෙලෙසේයා ඒ ඔබගේ පිය වූ බුදු රාජා වට්ට සුමට්ට සුසන්තිත ගීවෝ සිහිය හනුමිග රාජ සරීරෝ කංචන සුච්චවි උත්තම වන්නෝ එසහි තොයිහ පිතානරසිහෝ යොත් පමණින් සැදි ජීවය ඇත්තේ සිහ හනොත් සිහ දේහය යුත්තේ රන් බඳු දොල් සම තුම් පැහැ යුත්තේ ඒ ඔබගේ පිය ඕ මුනි දුන් වේ සිනෙන්ද සුගම්බිර මංජු සුගෝසා හිංගොල බන්දු සුරත්ත සුජිවහෝ විසති විසති සේත සුදන්තෝ එසහි තුයිහ පිතානරසිහෝ තුම්මන රන්හඬකින් යුතු වන්නේ රත්තැහැගත් දේව උත්තම වන්නේ විස්සකි විස්සකි දත් යුතු වන්නේ ඒ ඔබගේ පිය ඕ මුනි දුන් වේ අංජන වන්න සුනිල සුකේසෝ කංචන පට්ට විසුන්ද ලලාටෝ ඕසධි පණ්ඩර සුන්ද සුඋන් වන්නෝ එසහි තොයිහ පිතානරසිහෝ නිල් පැහැගත් මුදු කෙස් යුතු වන්නේ රන් පට වන්නලලින් බැබලෙන්නේ සිරිපිරි කෙස් රොදකින් සැරසෙන්නේ ඒ ඔබගේ පිය වූ මුනි දුන් වේ ගච්ඡති නීල පතේ විය චන්දෝ තාරගනා පරිවේඨිත රූපෝ සාවක මජ්ජ ගසෝ සමනින්දෝ එසහි තොයිහ පිතානරසිහෝ තාරක රාසියකින් වටලන්නේ නිල්ලඹරේ දිසි පුන් සඳ වෙන්නේ ශ්‍රාවකයන් සමගින් වැඩ ඉන්නේ ඒ ඔබගේ පිය වූ මුනි දුන් වේ. සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මය මගේ දිවි මගට ලැබෙන ලැබෙන්න මට පසක් වන කරුණ තමයි එක් පසකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි මගේ ශ්‍රද්ධාව දිනු වෙනවා. අනෙක් පසෙන් ලෝක සත්‍යයන් කෙරෙහි අපරිමිත මෛත්‍රියක් පැතිරෙනවා. මවක තම එකම පුතුසේ දකින ආකල්පයකින් ලෝකයේ දකින්නට මගේ ඇස මගේ හිත ක්‍රමයෙන් සකස් වෙමින් තියෙන්නේ. කුමන කරුණක් නිසාවත් මෛත්‍රී චේතනාවෙන් මගේ හිත ඉවත් නොවනසේ ස්ථාවර තබා ගැනීමට මා දක්ෂ වෙනවා. මගේ සිත මෛත්‍රී තුල බැස ගැනීම නිසා කිසියම් අවස්ථාවක මා රෝගී වුණත් එක්තැන් වුණත් වෙනත් කෙනෙක් මට කරන උදව්වකින් උපකාරයකින් හෝ වෙනත් දෙයකින් මගේ හිතේ දුකක් අසහනයක් කනගාටුවක් ඇති නොවෙනසේ ඒ හැම දෙනා කෙරෙහිම අපරිමිත මෛත්‍රියකින් බලන්නට මා හුරු වෙනවා. ලෝකේ හැම දෙනාම මට උපකාර කිරීමට සැදී පැහැදී සිටින අය බව මා මනවින් පසක් කරනවා. මගේ දරුවන් ඥාතීන් හිතවතුන් වෛද්‍යවරුන් හෙදියන් මේ හැම දෙනාම බලාගෙන ඉන්නේ මව සුවපත් කරන්න මට උදව් කරන්න. එනිසා මං කිසිදු ලෙසකින්වත් ඒ අය සිදු කරන දෙයකින් මගේ හිතේ වෙනසක් ඇති කරගන්නේ නැහැ. ඔවුන් මට සිදු කරන හැමදේම මා කෙරෙහි බලවත් කරුණාවකින් සිදු කරන බව මා හොඳින්ම දන්නවා. ඔවුන්ගේ අතපසු වීමකින් මගේ ශරීරයට අපහසුවක් හානියක් වුණත් මා ඔවුන් කෙරෙහි කිසිදු ආකාරයක අමනාපයක් ඇති කරගන්නේ නැහැ. ඔවුන් හැම දෙනාටම මම මෛත්‍රී කරනවා. ඔවුන් හැම දෙනාම මගේ දරුවන්සේ දකිනවා. ඔවුන්ගේ අඩුපාඩුකම් වලට මම ඕනම වෙලාවක සමාව දෙන්න සූදානමින් ඉන්නේ. මම මේ ජීවිතයේ අවසන් කරන මොහොත තුල හැම දෙනා කෙරෙහිම මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් සතුටෙන් එයට සමු දෙන්නට මගේ හිත ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින්නේ. ජීවිතය අනිත්‍යතාවය ජීවිතය අස්ථිරත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට මැනවින් දේශනා කළා. ඕනෑම අවස්ථාවක ඕනෑම සංකීර්ණ අවස්ථාවකදී මගේ ජීවිතය මට අහිමි වුණත් කිසිදු අවස්ථාවක සුගතියෙන් බැහැර නොයන්නට මා ඉතාම දක්ෂව ස්ථාවරව මගේ සිත තුනුරුවන් කෙරෙහි පිහිටාගෙන ඉන්නේ. ශ්‍රද්ධාව ධනයක්සේ ඉන්ද්‍රියක්සේ බල ධර්මයක්සේ මගේ සිත තුළ දැන් හොඳට බැසගෙන තියෙනවා. නිතරම මම ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිනු කරගනිමින් වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම තුළ මගේ සිත වඩ වඩාත්ම ගැඹුරට යන්නට මා නිතර සූදානමින් ඉන්නේ. මගේ සැබෑ ධනය සැබෑ වටිනාකම රඳා පවතින්නේ ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම මත බව මට මැනවින් පසක් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම මා වටා සිටින ආරක්ෂකයන් පස් දිනෙක්සේ මාව දිනෙන් දින ඔසවා තබනවා. ඒ අතර සතිය සහ ප්‍රඥාව දෙක මගේ ජීවිතය තුළ අභිෂේක ලබන්නට සූදානම් වෙමින් තව තවත් ඉදිරියට යනවා. සතර සතිපට්ඨානය තුළ උපරිම ලෙස සිහි පිහිටුවා ගනිමින් බුද්ධ ශේස්ත්‍රය තුළ මගේ දිවි මඟ පහන් කරන්නටත් ප්‍රඥා ලෝකයෙන් මගේ ජීවිතය ආලෝක කරන්නටත් සමුදේවය නම් වූ උද්‍යබ්බේ ඥානී නැමැති රැස්දාරින් මගේ ජීවිතය ආලෝක කරන්නටත් මා නිරතුරුව සැදී පැහැදී සිටින්නේ. ගතවන හැම මොහොතකම සිදුවන අනිත්‍යතාවය මට සිව් දෙසින් පසක් වෙමින් තියෙන්නේ. ලොව තියෙන්නේ එකම දේ නේද? ඇතිවීම නැතිවීම සංඛ්‍යාත අනිත්‍යතාවය පමණක් නේද කියන එක මට හොඳට පසක් වෙනවා. හැම මොහොතකම මගේ වර්තමාන සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙන ආකාරය, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි හටගෙන නිරුද්ධ වීම මට ඉතාම ප්‍රකට වෙනවා, පැහැදිලි වෙනවා. මගේ සිත අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යතාවය ස්කන්ධ පංචකෙහි හට ගැනීම, වැයවීම, එහි ආස්වාදය, ආදීනවය, මිදීම නම් වූ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නම් වූ ස්කන්ධ පංචකෙහි සමුදය, වය, ආස්වාද, ආදීනව, නිස්සරණ යන මේ ආකාර පහ මට හොඳට ප්‍රකට වෙනවා. අතේ තියෙන නෙල්ලි ගෙඩියක්සේ, අතෙඹුලක්සේ ස්කන්ධ පංචකය හැම මොහොතම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ආකාරය මට පසක් වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ හේස මංගෝ විසුන්ධියා. සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පංසති අත නින්දින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළේ සතර සතිපට්ඨානය තුළ අනිත්‍යතාවය බලමින් වාසය කරන්නට. උන්වහන්සේ දිනපතාම තම ශ්‍රාවකයන් වහන්සේලා කැඳවලා වහන්සේලාට අනුශාසනා කළේ අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව සතියෙන් සිහියෙන් නොනින් කාලය ගත කරන්න. පුරා අවුරුදු 45ක් ඒ ආකාරයෙන් කටයුතු කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවට භික්ෂු සංඝයා කැඳවලා අවසාන නිවේදනයේ ලෙසත් උන්වහන්සේ දේශනා කළේ අප්‍රමාදයමයි. හන්දදානි භික්ඛවේ යාමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි, මා අවසාන වතාවටත් ඔබ අමතනවා අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න. මේකයි මගේ අවසාන අනුශාසනාව. මෙතෙක් මා ධර්ම ශ්‍රවණේ ධර්මයේ මෙනෙහි කරමින් තෙරුවන් සරණ යමින් සිල් සමාදන් වෙමින් අප්‍රමාණ පින් සිතිවිලි රැස් කරගත්තා. ඒ පින මා තව තවත් වර්ධනය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ඇසුරු කළ ඉදි කරපු චෛත්‍යස්ථාන පූජනීය ස්ථාන සිහිපත් කරලා මා ජනිත කරගත්තා වූ කුසලය මා තවත් ශක්තිමත් කරගන්නවා. දඹදිව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිද්ධස්ථාන. උන්වහන්සේ උපන් ලුම්බිනි සාල වනෝද්‍යානය මම හදවතින් සිහිපත් කරමින් ඒ ස්ථානයට මාගේ නමස්කාරය පුද කරනවා. නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 සම්මා සම්බුද්ධත්වයට පත්ව පස්සග මහණුන්ට බරණැස ඉසිපතනාරාමයේහි ධර්ම දේශනා කරපු ස්ථානය මා හොඳවට සිහිපත් කරනවා. ඒ ස්ථානය මා සියසින් දැක්කාසේ ගෞරව උපදවාගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් ඒ ස්ථානෙට වන්දනා කරනවා. ඒ ස්ථානයට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු දඹදිව බුද්ධගයාවෙහි ජයශ්‍රී මහ බෝධින වහන්සේ පිහිටි ස්ථානය මා සියසින් දැක මුළු හදවතින්ම ගෞරවයේ පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේ දැක්කාසේ කියලා හිතාගෙන ඒ ස්ථානෙට ගෞරව කරනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වසර 45ක බුද්ධ කෘත්‍ය නිම කරලා එදා වයස අවුරුදු 80 බුදුරජාණන් වහන්සේ දඹදිව කුසිනාරාවෙහි මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානයේදී පිරිනිවන් පාවා දාලා උන්වහන්සේ පිරිනිවන් පාපු ස්ථානයේ මා සියසින් දැක ධර්ම සංගයේ උපදවාගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මා හදවතින්ම ඒ ස්ථානෙට නමස්කාර කරනවා. ඒ ස්ථානෙට මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ශ්‍රී ලංකා ද්වීපයට 3 වරක් වැඩම කළා. පළමුවෙන්ම මහියංගණයට උන්වහන්සේ වැඩම කළා. ඒ ස්ථානයේ මහියංගණ චෛත්‍ය රාජයන් වහන්සේ දැන් පිහිටලා තියෙනවා. මහියංගණයේ පිහිටි ඒ චෛත්‍ය ස්ථානය මා සිහි කරමින් මේ මොහොතේ සියසින් දැක්කාසේ සිතමින් බුදුරජාණන් වහන්සේ ස්ථානයේ සමවස්සුවෙන් වැඩ සිටිනවා කියන හැඟීමෙන් මගේ ගෞරවය පළ කරනවා. මහියංගණ චෛත්‍ය ස්ථානයට මාගේ නමස්කාරය වේවා. දෙවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නාගදීපයට. යක්ෂයන් දමනය කිරීම සඳහා වැඩම කරපු උන්වහන්සේ සමවස්සුවෙන් වැඩ සිටි ස්ථානයේ නාගදීප චෛත්‍ය ස්ථානයේ පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ස්ථානයේ වැඩ සිටින්නාකේ සලකා ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නාගදීප චෛත්‍ය ස්ථානය මා වන්දනා කරනවා. මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 3 වෙනි වතාවට ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාව කල්යාණී රාජමහ විහාරස්ථානය චෛත්‍ය ස්ථානයේ පිරි ස්ථානය. උන්වහන්සේ සමවස්සුවෙන් වැඩ සිටි ස්ථානය මා සියසින් දැක්කාසේ ගෞරව උපදවාගෙන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. උන්වහන්සේ පාවිච්චි කළ ඒ මැණික් අසුන සියසින් දැක්කාසේ චෛත්‍ය විනිවිද යමින් ඒ මිනි අසුන දකිමින් මා කැලණි චෛත්‍ය ස්ථානයේ බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයේ සේ සලකා ඉමහත් ගෞරවයෙන් මාගේ නමස්කාරය පුද කරනවා. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල පිහිටවල තියෙන මධ්‍යම ප්‍රදේශයේහි ඒ ශ්‍රීපාද ස්ථානය බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයක් සේ සලකා මා ඉතාම ගෞරවයෙන් ඒ ස්ථානෙට වන්දනා කරනවා. මාගේ නමස්කාරය වේවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ සමානව ශ්‍රී ලංකාවෙහි කන්ද උඩ රට සෙංකඩගල් පුරවරෙහි මහනුවර දළදා මාලිගාවෙහි වම් දළදා වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ මුවෙන් පිට වුණු 84,000 ධර්මස්කන්ධේ පහස ලැබ වම් දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කාසේ සිතා ඉතාම ගෞරවයෙන් මගේ ගෞරවයේ නමස්කාරය දන්ත ධාතුන් වහන්සේට පුද කරනවා. මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වැඩ සිටින සෝමාවතී චෛත්‍යස්ථානය මාසියසින් දැක්කාසේ තාම ගෞරව පිහිටුවාගෙන ඒ ස්ථානයට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නාසේ සලකා ඉමහත් ගෞරවයෙන් මගේ පූජාව ගෞරවය පුද කරනවා. සෝමාවතී චෛත්‍ය රාජන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින නැගෙනහිර පළාතෙහි සේරුවාවිල මංගල චෛත්‍ය රාජන් වහන්සේ ශ්‍රී ලංකාවට සූර්යාලෝකයේ පායනකොට මුලින්ම රැස්වැටෙන ස්ථානය. ඒ ස්ථානයෙන් මුළු ශ්‍රී ලංකාවම ආලෝකවත් වෙනවා. සේරුවාවිල මංගල චෛත්‍ය රාජන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේසේ සලකා ඉමහත් ගෞරවයෙන් මා නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී පිට දුන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කරලා නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ පිහිටි අනුරාධපුර මහමෙවුනාවේ රෝපණය කළ ඇති උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේසේ සලකා මා ඉමහත් ගෞරවයෙන් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිපුරම එකම ස්ථානයක නිදන් කොට තැන්පත් කළ තියෙන ශ්‍රී ලංකාවෙහි අනුරාධපුරයේහි ස්වර්ණමාලයේ චෛත්‍ය ස්ථානය ද්‍රෝණයක් පමණ වූ සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහා ථූපයයි. ලෝකයේ තියෙන ස්තූප අතර මහා ථූපය නැමැති එකම නාමයේ ලද මේ අසිරිමත් චෛත්‍ය ස්ථානය දේව බමුණුගේ අසිරිමත් පුද පූජාවන් වලට නිරතුරුව ලක්වන ස්ථානය. ජීවමාන බුදුරජාණන් වහන්සේ රැස් විහිදුවමින් වැඩ සිටින බඳු මේ ස්ථානය මගේ නෙතට රසදුනක්සේ මගේ හදවතේ උතුරායන ශ්‍රද්ධාවෙන් මා පසඟ පිහිටුවා නමස්කාර කරමින් වන්දනා කරනවා. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී ලංකාව ඇතුළු මනුෂ්‍ය ලෝකයේහි මේ පෘථිවියෙහි බොහෝ තැන්වල පිහිටි චෛත්‍යස්ථාන විහාරස්ථාන බෝධීන් වහන්සේලා පිළිම වහන්සේලා ඒ සියල්ලක්ම මා සිතින් අරමුණු කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවයක් සේ සලකා ඉමහත් ගෞරවයෙන් පසඟ පිහිටුවා වැඳ ඒ සියලු පුණ්‍ය ශක්තියෙන් මගේ ජීවිතයට ආධ්‍යාත්මික ශක්තියක් බවට මා පත් කරගන්නවා. දිනපතාම ලෝකයේ අය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්මය වෙනුවෙන් සංඝයා වෙනුවෙන් අප්‍රමාණ පුද සැලකිලි පවත්වනවා. පින් දහම් සිද්ධ කරගන්නවා. මිනිස් ලොව සිටින සියලුම දෙනා සිද්ධ කරන ඒ සියලු පින්කම් මා විසින් සිදු කරන්නා වූ පින්කම් සේ සලකා මා ඉතාම සැදැහැ සිතින් ගෞරවයෙන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වේවා. බුදුරජාණන් වහන්සේ බෝසත් සමයෙහි සිද්ධාර්ථ කුමාරය වශයෙන් සිටියේදී පාවිච්චි කළ ඇඳුම් නිධාන කොට තැන්පත් කළ තියෙන බඹලොව සලුමිණි සෑය මා සියසින් දැක්කාසේ සිතමින් බඹලොව පිහිටි සලුමිණි සෑයට මාගේ ගෞරවය දක්වනවා, මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට නිර්මාණය කළ තියෙන තෞතිසා දිවලෝ පිහිටි සිරුමින සෑය සියසින් දැක්කාසේ ශ්‍රද්ධාව උපදවාගෙන ඉමහත් ගෞරවයෙන් මා සිරුමින සෑය වන්දනා කරනවා, මාගේ නමස්කාරය වේවා. මේ සම්බුද්ධ ශාසනය තුල එදා මෙදා වසර 2600කට අධික කාලයක් තුල දෙව් මිනිසුන් විසින් සිදු කළ අප්‍රමාණ පුද පූජා දාන ආදී පින්කම් ඒ සියල්ලක්ම මගේ දෑතින් සිදු කළා වූ පින්කම්සේ ඒ දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙනවා. ඒ සියලු පින්කම් ඉතාම සතුටු සිතින් මම අනුමෝදන් වෙනවා, අනුමෝදන් වෙමි. මේ මහා භද්‍ර කල්පය තුල වැඩ සිටි කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන මේ සිව් බුදුවරයන් වහන්සේලාගේම ශාසනවල තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ පටන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඒ වගේම 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ලෝ වැඩ සිටියා වූ අප්‍රමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ලෝක සත්‍යයන් සිදු කළ ඒ සියලු පින්කම් මා දැන් සිදු කරන පින්කම්සේ සලකා, ඒ සියල්ල මගේ දෑතින් කරන්නා වූ පින්කම්සේ සලකා මා ඊටාම සතුටු සිතින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. මේ ලෝකයේ සියලුම ස්ථානවල තියෙන ඊටාම ලස්සන පිවිතුරු සුවඳවත් මල් විදුලි බුබුලු ආලෝක මේ සියලුම දේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් විසෙහි මගේ හදවතින් මා පූජා කරනවා, පූජා වේවා. ලෝක සත්‍යා සිදු කළ සියලු පින්කම්ද මා සතුරු සිතින් අනුමෝදන් වෙනවා. මා කළ සියලු පින්කම් මේ විශ්වයේහි අවීචියේ පටන් බවාග්‍රිය දක්වා සිටින පින් අනුමෝදන් වීමට බලාපොරොත්තුෙන් සිටින සැප කැමැති සියලු සත්‍යෝ මේ පින් ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ ඉතාම සතුටින් අනුමෝදන්ව සුගතිගාමි වෙත්වා, ආහාර පාන ලබත්වා, දිවයිසුරු ලබත්වා, ජීවිත වාසනාවන්ත කර ගනිත්වා, බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට පැමිණෙත්වා කියලා මා ඉතාම මෙත් සිතින් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. නෙතට ඇති සැපය බුදෝරුව දැකීමය. ගතට ඇති සැපය බුදෝහිමි වැඳීමය. සිතට ඇති සැපය බුදෝ ගුණ සිතේමය. මෙමට ඇති සැපය සසරින් මිදීමය. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය. බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. මේ සසරෙන ගමනේදී මාතින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනට ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන්ට කිසියම් ආකාරයෙන් වරදක් අඩුපාඩුවක් මගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුනා නම් ඒ සියලු වරදවලට මා පසඟ පීටුවා වැඳ සමාවයි දෙනවා. ලෝක සත්‍යාව ඉතින් මට යම්කිසි වරදක් අඩුපාඩුවක් සිදුනා නම් ඒ හැම දිනාටම මම සමාව දීලා එයා නිදහස් කළා හරිනවා. හැම දිනාගෙම මා සමාව ලබාගෙන මා නිදහස් වූ කුරුල්ලෙකුසේ අහසේ පියාඹා යන්නාසේ ඊටාම නිදහස්ව කෙලෙස් බර බිමින් තියුවා වූ ඕහිත බාර බාර නික්ෂේප උතුමකුසේ මා නිදහසේ ලෝකයේ තුල සැරිසරනවා. ත්‍රිවිධ රත්නිය මට කමා කරනසේක්වා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ බන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ ධම්ම සන්දෙන්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අඤ්ඤයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. දුක්ඛං පන්තාච නින්දුංකං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.